අර සූවිසිකත්තේදී මේ එක හේතුවක් නිසා ප්‍රත්‍යයන් ගොඩක් හැදෙන, ඒ කියන්නේ ඵල ගොඩක් හැදෙන බවත් ඒක තේරෙනවා. ඊගාවට නෑ, එක ඵලයකට හේතු ගොඩක් තියෙන්න ඕන කියන එක කියනවා නේද? එක ඵලයකට හේතු ගොඩක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම එක හේතුවක් නිසා ඵල ගොඩක් වෙන්න පුළුවන් කියලා. අන්න ඔය කාරණා පොඩ්ඩක් මේ විස්තර කරන්න ඕක ටික. උදලත් මහත්තයා, මම හිතන්නේ දැන් අපි කිසිම දෙයක් එක හේතුවකින් ඇති වෙන්නේ නැහැ කියන එක අපි සාමාන්‍ය සුසු දේශනාවලින් මුත් දැනගෙන තියෙනවා. ඒ කියන්නේ යමක් හට ගන්නවා නම් ඒකට ප්‍රත්‍ය ගොඩක් යෙදිලා තමයි ඒක හටගන්නේ. ඉතින් අර පටිච්චසමුප්පාදයේ වුණ පැහැදිලි කරනකොට ළඟම කාරණේ පැහැදිලි අරගෙන පැහැදිලි කරනවා මිස ඒක විතරක්ම නෙවෙයි හේතු වෙන්නේ කියන එක අපි දන්නවා. ඒ වගේම දැන් මේ සුවිසිපත්තියේ දැන් චිත්තචෛතසික ධර්ම ඇති වෙන්න නොයෙකුත් හේතු දෙනවා. දැන් අරමුණක් හම්බුනොත් දැන් ආරම්මන ප්‍රත්‍යය නිසා චිත්තචෛතසික ධර්ම ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දැන් අපි දන්නවා අනන්තර ප්‍රත්‍යය නිසා අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා චිත්තචෛතසික ධර්ම ඇති වෙනවා. ඊළඟට දැන් අපි කතා කරා ආසීවන ප්‍රත්‍යයෙන් චිත්තචෛතසික ධර්ම ඇති වෙනවා. ඒ වගේම කර්ම ප්‍රත්‍යයෙන් චිත්තචෛතසික ධර්ම ඇති වෙනවා. රූප ධර්ම ඒ කියපු අවස්ථාවලදී ඇතැම් විට ඇති වෙනවා. ඉතින් ඒ වගේ නොයෙකුත් ප්‍රත්‍යයන් හේතු කරගෙන තමයි යම්කිසි ඵලයක් හටගන්නේ කියන එක තමයි මේ සෝවිත ප්‍රත්‍යයසෙදි අපිට වංකන කාරණා අපි විස්තර කරලා දුන්නේ දරුවත් මහත්තයා. ඔව් ඒක මේක හොඳයි. මේ එතකොට මේ විදිහටම ජයන්ත මහත්තයා අපිට එහෙමනම් මේ දැන් අපි ගත්තොත් එහෙම ආහාර හේතුයෙන් හැදෙන ඵලයක් ගැන ගන්න උදාහරණයක්. ආහාර කියන්නේ ආහාරජ රූපයක් කියන දේ. ඒතකොට ඒක ඵලයක් නේ. ඒකට හේතු ගොඩක් තියෙන පුළුවන් නම් ඒ හේතු පොඩ්ඩක් බලව කීපයක් කියන්න බෑ නේද? ඒක ආහාරයේ හැදෙන්න නම් ඇත්තම කෙනෙකුට ජීවිතයක් තියෙන්න ඕන. මොකද ආහාරයක් ආහාරයේ රූප කියලා කියන්නේ මේ පිටින් ගන්න ආහාරය නිසා ශරීරයේ තියෙන රූපය. එතකොට දැන් අපි දන්නවා දැන් මෘත ශරීරයකට කොච්චර ආහාර දුන්නත් ඒව ආහාරජ රූප වෙන්නේ නැහැ. මොකද ඒවට අනිත් තේජෝ ධාතු වලින්, ඒ කියන්නේ මේ කර්මජ රූප වල තියෙන තේජෝ ධාතු වලින් දෙන්නේ නැහැ උපකාරයක්. ඒක නිසා දැන් කර්මජ රූප තියෙන්නේ ආහාරජ රූප හැදෙන. ඒ වගේ අනිත් හේතුන් මත තමයි පදනම් වෙලා තමයි මේ ආහාරජ රූප පවය තියෙන්නේ. අපි හිතනවා දැන් යමක් කෑවම ඒකින් අපේ කයේ ඒකේ කොටස් වැඩෙනවා කියලා අපිට හිතනවා. නමුත් ඒ වැඩෙන්න උපකාර කරනවා එතන කලින් තිබිච්ච රූප කොටස් ටික උපයෝගී වෙනවා. එතන පවස්නාව අනිත් රූප වලින් එන ශක්තියින් විශේෂයෙන්ම තේජෝ ධාතුව උපකාර වෙනවා. ඒ වගේ ආහාරජ රූප හද මම යන තවත් ගොඩක් හේතු වෙනවා. ඒක තමයි මට මේ වෙලාවේ මතක් වෙච්ච කාරණය. ඉතින් ඒ වගේ පණ තියෙන්න ඕනේ. මොකද දේවල් අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම ආහාරජ රූප හැදෙන්න. තේරුණා. හා හා. යන්තම් මේ ආහාරජ අෂ්ටමක කලාපයේ කියලා එකකුත් ආහාරජ එකදශක කලාපය කියලා කියනවනේ. එකදශක කලාප කියන්නේ 11ක්ම හිතන්න නේද? මේ ඒවගෙන ඔබතුමා අපිට මතක් කරලා දෙන්න පුළුවන්ද? ඔව්, දැන් ආහාරජ අෂ්ටමක කලාපය කියලා කියන්නේ ඇත්තම දැන් මොකක් හරි ආහාරයක් ගත්තාම ඒකට ශරීරයේ දිරවලා ඒකෙන් හැදෙනවා අෂ්ටමක කියලා කියන්නේ මේ අටක් පෙච්ච. ඒ කියන්නේ පඨවියාපෝතේජ වාය වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකයේ හැදෙනවා. සුද්ධාෂ්ටකයේ මූලික වශයෙන් මේ ආහාර වලින් හැදෙනවා. ආහාරජ රූපය හිත ගන්නකොට ඒකට සුද්ධාෂ්ටක තමයි ගන්න වෙන්නේ. දැන් අපි හිතුවොත් සමහර ආහාර තියෙන බොහොම ශරීරයට සැහැල්ලු බවක්, ඒ වගේම කර්මන්‍ය බවක්, ඒ වගේම මෘදු බවක් ගෙන දෙන ආහාර තියෙනවා. එහෙනම් අපි දන්නවා සමහර ආහාර අපිට ප්‍රත්‍ය වෙනවා, සමහර ආහාර අපිට අප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ප්‍රමාණය අනුව ගන්න ආහාරයේ quality එක අනුව මේ ශරීරයේ ආහාරජ රූප හැදෙනවා. ඒ ලහුතා, මෘදුතා, සම්මඤ්ඤතා කියන ගුණ වලින් යුක්තව අන්න ඒ කලාප තමයි ඔය ඒකාදස කලාප නැත්නම් මේ අර පඩවියා පුතේජෝ වර්ණගන්ධ රසෝජාව කියන අෂ්ටමක කලාපයට අමතරව ඒ කලාපයේ ඇති වෙනවා ලහුතා මුදුතා සම්මස්සා කියන රෝගය. අන්න ඒක දෙකක්ම 11 කියලා ඔතන ඒකක් ගණන් ගන්න. ඒවත් තමයි. යාතවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? මේ මට කියන්න පුළුවන්ද? දැන් අපි දන්න ආහාර වර්ග හතරක් තියෙනවානේ කර්මජ චිත්තද සුසුද ආහාර කියලා. එතකොට මේකේ ආහාර චක්‍රයේ තියෙන වෙනස මොකද්ද? ආහාර චක්‍රය කියන්නේ කවලින්තර ආහාර, පරිස ආහාර, වේදනා, මනෝ සංකේතන, ඒකෙනසා විඥාන, විඥාන නිසා ආය නාම රූපතාවරුන්ට ආයතන කියලා වාගේ. මේ දෙකේ මොකක්ද ඔය දෙකේ වෙනස වාගේ තියෙනවා කියන්නේ. සමානත්වයක් තියෙනවා දෙකේ වෙනසක් තියෙනවා කියන පුළුවන්. එකකදී ඇත්තටම අපි ඔකුංගක් වෙලාවට සූත්‍ර දේශනාවක් අපිට හම්බෙන්න දෙයක් තමයි සූත්‍ර වර්ණේ කතා කරන අවස්ථාවක් ගන්න මම දෙන්නේ. ඔව් දැන් එතනදී කියන්නේ මේ සූත්‍ර දේශනාවදී විශේෂයෙන්ම මේ අස්තිරාග සූත්‍රය වගේ සූත්‍ර දේශනාවලදී ඔය ආහාර හතරක් ගැන කතා කරනවා ඉපදිච්ච සත්‍යාගේ පැවැත්ම පිණිස ඒ වගේම මතුවට ඉපදෙන්න මතු උත්පත්තියක් සඳහා හේතු වෙන කර්ම හැටියට ආහාර හතරක් පතක්. ඒ ආහාර හතර හැටියට සම්බන්ධ වෙන්නේ කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝසෙන් සංකේතන ආහාර, විඥාන ආහාර කියන ඒ ආහාර හතර වල. ඒ කියන්නේ දැන් කබලින්කාර ආහාරය ගත්තොත් ඇත්තටම පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි කබලින්කාර ආහාරය කියන එක. මේ పంచభూకార్ భవే ఇన్న సతేకొట ఏ කියන්නේ రూప వేదన సంజ్ఞా సంకార విజ్ఞాన කියන ඡන්ද පහක් ඇතුළු කරන సతేకొట මේ පැවැත්ම සඳහා අනිවාර්යම අවශ්‍ය දෙයක් තමයි කබලින්කාර ආහාරය. එතකොට පර්ශ ආහාර වලට අපි එතනදී ඇත්තම තව දෙයක් කියනවානේ කබලින්කාර ආහාර කියලා කියන්නේ රෝචාව අටවෙනි කොට ඇති උපකලාපගෙනගෙන හිඳයි ඒකට කබලින්කාරයට ආහාර කියලා කියන්නේ කබලින්කාර ආහාර කියලා කියන්නේ. පස්ස ආහාර කියලා කියන්නේ සංඥා වේදනා කියන චෛතසික ධර්මයන්ගෙනගෙන හිඳ ස්පර්ශයට කියනවා ස්පර්ශ ආහාරයක්. මොකද ඒ සංඥා වේදනා නිසා මේ සතරේ ඉදිරියට යන්න ඒවා හේතු වෙන නිසා. ඊළඟට අපි ගත්ත මනෝ සංකේතන ආහාර කියලා කියන්නේ එතනදී තමයි ඔය භවසකස් කිරීම කර්ම භව උත්පත්ති භව හැටියට භවසකස් කිරීම සිද්ධ වෙන්නේ මනෝ සංකේතන ආහාරය නිසා. ඒ කියන්නේ අර සංඥා වේදනා දෙකම සුදින් ඉදිරියට ඇති වෙන විධර්මානුකූලව ගත්තොත් ඒ ජවති හේතු කරගෙන ඉදිරියට කර්ම ඇති වෙනවා. අපි කර්ම සත්‍ය ගන්න ගත්තා. එතකොට විශේෂයෙන්ම අපි අර නානාක්ෂණික කර්මපත්ති යෙදিলা ඉදිරියේ විපාක දෙන විදිහට ඒ කියන ප්‍රතිසංකේති ප්‍රවෘත්ති කියන විපාක දෙන විදිහට මේ කර්ම බලපාන. අන්න ඒ නිසා මනෝ සංචේතන ආහාරය ආහාරයක් කියලා කියනවා. මොකද භවයේ ගන්න නැවත නැවත ප්‍රතිසංකේති ලබන්න ඊළඟට ප්‍රවෘත්ති විපාක ලබන්න ඒක බලපාන නිසා ඒකට ආහාරයක් කියලා කියනවා. ඊළඟ විඥානයේ ආහාරයක් කියලා කියන විඥානයේ නිසා නාම රූප කියන ධර්මයේ ගෙල දෙන්නේ දෙකෙන්ද මූලික වශයෙන් අපි කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානයත් සමගම නාම රූප කියන ධර්මයක්. දැන් පංචකෝකාර භවය නම් රූපයක් හැදෙනවා ප්‍රතිසන්දි විඥානයක් තමයි. ඊට පස්සේ නාම ධර්ම ඒ ප්‍රතිසන්දි විඥානයේ ඇති වෙනවා. ඒ ආකාරයෙන් අපි කියනවා නාම රූප කියන දේ නිසා විඥානයේ ආහාරය. දැන් අභිධර්මයේදී පරිත්‍මාත්‍ය ඇහුව අපි ගත්තොත් එහෙම කර්මජ රූප, චිත්තජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප කියලා කියන්නේ මේ පංචකෝකාර භවයේ ජීවත් වෙන සත්ත්වයකට ඇති වෙන ඒ ශරීරයේ නැත්නම් අපි කියන සත්ව සංකාණේ ඇති වෙන රූපය තමයි එතන කතා කරන්නේ. ඒ දෙකේ වෙනස තමයි තියෙන්නේ. එතකොට ප්‍රතිසංදි ප්‍රවෘත්ති වශයෙන් ඇති වෙන රූප පිළිබඳව තමයි ඒ ආකාරයෙන් කතා කරන්නේ. අපේ උදාහරණයක් විදිහට ගත්තාම කර්මජ රූප කියන එක ප්‍රතිසංකේ ප්‍රතිසංකේ චිත්ත නිසාම අපි ගන්නවා කර්මජ රූප කලාප තුනක් ඇති වෙනවා. ඒ තමයි කාය විඤ්ඤාති කාය විඤ්ඤාති මේ සමායෙම කාය දසක භාව දසක වස්තු දසක කියන දසක කලාප තුන ඇති වෙනවා ඒ රූපයේ ප්‍රතිසංකේ අවස්ථාවේදී. එතකොට අපිට තේරෙනවා ඒක කර්මජ රූප කියලා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ඇති වෙනවා කර්මජ රූප කලාප වෙන වෙනම චක්කිතෝත ගාන ජීවහා ජීවහා කියන ඒ කොටසක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ වගේ කර්මජ රූප ඇති වෙනවා. ඊළඟට කර්මජ රූප චිත්තජ රූප කියලා කියන්නේ චිත්ත නිසා ඇති වෙන රූප. දැන් අපි අසත්තයක් කොහොමද නැගිටින්න ගමන් කරන්නේ ඔක්කොටම හේතු වෙන්නේ චිත්ත. ඒ චිත්තෙහිම තමයි මේ ඉරියව් මාරුවීම කියලා කියන්නේ අලුත් අලුත් රූප ඇති වෙනවා කියන්නේ. දෙගෙන හිත පෙච්චින නැගිට කියන්නේ දෙගෙන හිටනකොට තිබිච්ච රූප ප්‍රදක්ෂිත නෙවෙයි නැගිටලා ඉන්නකොට. ඉතින් ඒ ආකාරයේ රූප ඇති කිරීමක් තියෙනවා. ඒ වගේම අපිට ඒ පොරොසුව පේන කොටසයි ඒ කිසියම් මට්ටමින් ගත්තොත් රූප ඇති කරන්න බැරි සිත්කොටසක් තියෙනවා. ඒ අරුණහම අනිකුත් සෑම පිටකින්ම රූප ඇති කරනවා. ඒක වාඩි වෙලා භාවනා වේදන අවස්ථාවක් ගත්තොත් අපිට පිටින් පේන්නේ එයාගේ කැළඹීම. නමුත් ඒ සිත් නිසා මේ කයේ රූප ඇති වෙනවා. ඒක තමයි චිත්තජ රූප කියලා කියන්නේ. ඊළඟට ඍතිජ රූප කියලා කියන්නේ විශේෂයෙන්ම බාහිරව හෝ අභ්‍යන්තර ඇති තේජෝ ධාතුවෙන් මේ ශරීරයේ රූප හට ගන්න පටන් ගන්නවා. එතකොට ඒකට අපි කියනවා ඍක්ෂ රූප කියලා. උදාහරණයක් ගත්තාම දැන් අපි බාහිරින් එන ඍක්ෂ රූප බාහිර යුක්තව ගත්තොත් දැන් තීතරල වෙලාවට අපිට ප්‍රකටව පේන දැක් තමයි ජීනිගඩුව වගේ තියෙන රූප හැදෙන්නේ. ඒ වගේම අපිට ගොඩාක් ප්‍රශ්න දවස්කටනේ මේ ධාතිය දා. ඒක ඒවා ඍක්ෂ රූප. ඒ විතරක් නෙවෙයි මේ සෑම මොහොතකම ඇඟේ ඇතුලේ තියෙනවානේ යම් යම් රූප කලාප කොටස්. එකෙන කර්මජ රූප, චිත්තජ රූප, සිත්ජ රූප, ආහාරජ රූප කියලා කොටස් තියෙනවානේ. ඒ වගේ තියෙන තේජෝ ධාතු නිසාම නැවත ඇඟටදී සිත්ජ රූප හැදෙනවා. මේක නවස්වාම හැදෙන දේ තමයි ඒ චිත්තජ රූප කියලා. ඊට පස්සේ තමයි එන්නේ ආහාරජ රූප. ආහාරජ රූප කියලා කියන්නේ වාතයෙන් ගන්න ආහාරය නිසා ශරීරයේ ඇතිවන රූප ටික තමයි ආහාරජ රූප. දැන් අපි ඇපල් ගෙඩියක් කියලා ගත්තොත් ගහේ තියෙන කොට ඇපල් ගෙඩියේ තියෙන ෘත්‍ජ රූප කොටස් ටිකක් තමයි ඇපල් ගෙඩියේ තියෙන්නේ. නමුත් අපි ඇපල් ගෙඩිය කෑවට පස්සේ ඒකේ සාරය නැගතුරාගෙන ඒකෙන් යම් කිසි රූපයක් හදනවා නම් ඒ රූප ටික ආහාරජ රූප කියලා කියනවා. ආහාරය නිසා ඇතිවෙච්ච රූප. ඔය ආස්කාරය වෙනකක් තමයි ඔය ආහාර චක්‍රයත් ඒ වගේම මේ අපි දැන් කියන කර්මජ චිත්තජ ඍතිජ ආහාරජ කියන කොටස අතර තියෙන මූලිකම වෙනස කියන එක තමයි තේරුම් ගන්න තියෙන කරුණ. ඉතින් දැනටමත් කර්මජ රූප බවයි මම කියන්නේ කිව්වල තියෙනද කියනවා. ඒ කර්මජ ආහාර කියලා කියන්න බෑ නම් ඒවට හැම එකම කියන්නේ කර්මජ රූප, චිත්තජ රූප, ඍතිජ රූප, ආහාරජ රූප කියලා කියන කියනවා නම් හරි අර මම ආහාර කියලා කැලේ දාපු නිසා මට ඒක පැතුනේ කියලා හිතනවා. එහෙමද? දැනටමත් මම හිතන ඔය ආකාරයෙන් තමයි ඒක තේරුම් ගන්න වෙන්නේ. ආගෙන අර ආහාර චක්‍රය කියලා ඔබතුම අදහස් කරේ මම හිතන්නේ අර සබරින් කාර ආහාර, පස්ස ආහාර, සංකේත ආහාර පැත්තෙන්. ඔව් ඔව්. එතකොට ඒකත් ආහාරය කියලා කියන්නේ වෙනම හේතුවක්. ඒ වයින් යම් යම් දේවල් ගෙන දෙනවා කියන අර්ථයෙන් තමයි ආහාර තීති ආහාරෝ කියලා කියන්නේ යම් දෙයක් ඵලයක් ගෙන දෙන නිසා ආහාරය කියලා කියනවා. හරිද? ඔව්. ඒ අනුව තමයි තේරුම් ගන්න. එතකොට ආහාර වර්ග කියලා කියන්නේ අන්තිම ඵලයක් ගැන කීමක් හිතන නැහැ. ඒව මේ ශරීරයේ ඇතිවන මේ රූප වර්ග නිසා චිත්ත රූප කාර්මද රූප චිත්ත ආහාර කියලා කියන්නේ. ඒක එහෙම දෙයක හරියටම මේ බවුන්ඩරි ගහගත්තා. ආ මං හිතන්නේ ජනත මහත්තයා පාරිසිපාපේ කවුද පාරිද මහත්තයා මේක ප්‍රශ්නේ නිවැරදි කළා. අර මේ මේ මෙතෙන්දි මේ රූප ආහාර හතරක් කියලා නෙමෙයි අපි ධම්මේ කියනකොට ඒක කියන්නේ නේද? චිත්තජ රූප ආදි වශයෙන් චිත්තජ රූප ආහාරජ රූප කියලා කියන්නේ එතෙදි මේ කර්මජ රූප චිත්තජ රූප ආහාරජ රූප කියලා. ඉතින් අර අතෙන්දී ආහාර හතරක් කිව්වට මෙතෙන්දි මේ එක ආහාරයක් ගැන තමයි මේ කියවෙන්නේ. ඔව් ඔව් ඒ අපේ අතන කිව්ව හතරෙන් එකක් මෙතන තියෙනවා කබලින්කාර ආහාරය. අවසානයේ කිව්වනේ මේ අපි දඩුව තමයි මේක අය පොඩ්ඩක් කියනකොට තේරුන්නේ නැහැ ඒක. මම මේ දැන් අපි සම්සම් මේ අපි සල්ලා මිත්‍යාට මුකින් කියන්නේ දැන් තමයි ඔතුමා කියන්නේ අර ඔතුමාමද පැහැදිලි කරද්දී අපි සායිකරේ. සල්වත් මහත්තයා කිව්වේ හරි ඇත්තටම මේ අපි අතන ආහාර හතරක් ගැන කතා කරනවානේ මේ කබලින්කාර ආහාර පස් ආහාර මනෝ සංකේතන ආහාර විඥාන ආහාර කියලා ඒ හතරේ තියෙන කබලින්කාර ආහාරය නිසා ඇඟිය ඇති වෙන පිටකට තමයි ආහාරක රූප කියලා කියන්නේ අර ආහාර ටික වෙනමයි යන්නේ වෙනම අර සංස්කාරයක මේ ගමු වෙන ටිකයි ඒ අර විදිහට කබලින්කාර ආහාර පස් ආහාර ආදි වශයෙන් කියන්නේ දැන් මෙතරදී ශරීරයේ ඇති වෙන ආහාර වල කියන රූප වලට හේතු වෙන්නේ කබලින් ඒ අතර ඒ හතර කලින් කතා කරපු හතර තියෙච්ච කබලින්කාර ආහාර කියන තමයි මෙතන ආහාරජ රූප හැටියට අපිට ආහාරජ රූප හදන්න උපයෝගී වෙන්නේ මට තේරෙන විදිහට කියන ආහාර tattway අපි කතා කරන්නේ කබලින්කාර ආහාර මූලික කරගෙන අන්න එහෙම කිව්වොත් මූලික කරගෙන කියන්නත් බෑ ඒ හතරෙන් සංසාරයේ මේ යනවා කියන එකනේ අපි කියන්නේ ආහාර හතර නිසා තමයි මේ සංසාරේ දිගින් දිගට යන්නේ කියන්නේ. ඒකෝට ඒ ටික වෙනම ගන්න වෙනවා. ඒ කියන්නේ මේ සංසාරයේ පැවැත්ම සඳහා යෙදෙන ආහාර ටිකක් තමයි එතන කියන්නේ. එතන කියන්නේ මේ කනබොන දේ පිළිබඳ විතරක්ම නෙවෙයි. හැබැයි කනබොන දේකුත් එතන තියෙනවා. ඒ තමයි කබලින්කාර ආහාරය. ඒ විදිහ තමයි ගන්න. රතන කියන්නේ වෙනම රූප හතරක්. එහෙමයි. කියන්නේ මේ කයේ තියෙන රූප කයේ හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් කයේ පවතිනව, කියන්නේ පවතිනව රූප හතරක් ගැන තමයි මෙතන මේ රූප කියලා කියන්නේ. මේ රූප ඒ රූප වලින් එකක් තමයි ආහාරය නිසා කයේ ඇතිවන රූප. ඒක තමයි ආහාරජ රූපය කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ අතන ඒවත් ආහාර නෙවෙයි. දැන් අපි චිත්තද කියන්නේ චිත්ත තේන චිත්ත තේනවනේ ආහාරයවත් ආහාරය කියන්නේ සිත් අධ්‍යාපිකයන් ඉඳලා සිත් අධ්‍යාපිකයන් ඉඳලා ආහාරය තමයි මානව සංකීර්ණ විඤ්ඤාණ සංස් ජීවත් ආහාරය විතරක් කියන්නේ ජීවත් තමයි ඒ හතර ඒ විදිහට ආහාර වෙනා මේ සංසාරයේ දිගින් දිකට යනවා කියන කතාව එකක් ඊළඟට මේ ශරීර දැන් රූප කොටස් ගැන ඉගෙන ගන්නකොට රූප 28 ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ක්‍රමය වෙනවා. එතකොට ඒ වාස්ත තමයි මේ චිත්තජ රූප, ආහාරජ රූප, ඍතිජ රූප කියන ඒවා තියෙන්නේ. මොනවද කියන්නේ? කර්මජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප, ඍතිජ රූප කියන හතර තියෙන්නේ. ඒ කතා කරන්නේ මේ කය සම්බන්ධයේ රූපය ගැන කතා කරනවා. අරටික කතා කරන්නේ සංසාරයේ ඒක යම් කෙනෙක් යම් විදිහක සංසාර ගමනක් ගැන කියනකොට තමයි අර කී කතා කරන්නේ. ආශිර්වාද කරන තියෙනවා කියලා නම් කිව්වා. අර කියන්නේ අන්තිමට මේ මෙහෙම හිතාගත්තාම හරි නේද? හරිද? ඒ කියන්නේ දැන් ඔය කර්මජ මේ ආහා රූපස්කන්ධයේ තමයි ඒ කබලිකාර ආහාරයයි තියෙන්නේ අනිත් තුනමයි තියෙන්නේ නාමස්කන්ධයට කියලා ගත්තොත් හිතුවම හරිද? හරි ඒ විදිහට හරි. ඔව් ඒක තියෙන නාමස්කන්ධය. ඒ කියන්නේ කබලිකාර ආහාරය කියන එක අපිට දාන්න පුළුවන් රූපස්කන්ධයට අනිත් තුනම නාමස්කන්ධයට. නාමස්කන්ධයට. හැබැයි කබලිකාර ආහාරය කියනකොට ඒක ඇත්තටම අපි ධර්මයේ හැටියට කබලින්කාර ආහාරය කියන්නේ ආහාරක රූපය තමයි. ඕජා රූපය තමයි කබලින්කාර ආහාරය. අන්නේක තමයි තේරෙන්නේ. ඒ කියන්නේ ඒ තුලම තියෙන දෙයක් නේද අර ඒ කියන්නේ ඕජා රූපයෙන් බලපාන දෙයක් මේ ආහාර මේ ආහාරයි කබලින්කාර ආහාරයි ඍතුජ රූපයි කර්මජ රූපයි ඒ ඔක්කොම රූපස්කන්ධය තුල තියෙන දෙයක් නිච්චිත් චිත්තජනක ඒවා එහෙමයි මට හිතෙන්නේ මේක මේ රූපස්කන්ධය ගැන කතා කරනකොට අනිත් පස්සාර මනෝසංතේත විඥානාහාර ගැන අපි කතා කරන්නේ නාමස්කන්ධය පිළිබඳව කතා කරනකොට එහෙම තමයි ඒතර නාමස්කන්ධය ගැන කතා කරන තමයි ප්‍රශ්නේ ඔව් ඒකත් චිත්තලසර මම හිතුවා අපි චිත්තමාත්මී සම්බන්ධයෙන් ඉන්න හින්දා ඉතින් මේකෙන් යමක් එකතු කරගන්න මෙතනදි චිත්තමාත්මී දැන් මේ ආහාර ගැන කතා කරපු නිසා අපි අහලා තිනවා මේ යම් කෙනෙක් මේ කබලින්කාර ආහාරය කබලින්කාර ආහාරය කියන්නේ නැත්නම් රූපේ හැදියට දැනගත්තොත් ඒකත් කියලා මේ අනාගත භව මේ සාතික වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළක් තියෙනවා. සම්පූර්ණක තන මන් ගහනවා මතක නැහැ අහලා තියෙනවා. එතකොට මේ ඒ කිය මං කියන්නේ කබලින් කාර ආහාරය කියන්නේ නමුත් රූපේ ගැන ඒකත් මෙහෙම තියෙනවා ඒසයික පත්‍ර කියන්නේ මේ කබලින් කාර ආහාරය මේ එහෙම නැත්නම් මේ ආහාරය කියන දේ මේ ආහාරය කියන දේ මොනතරම් විදියට අපි මේ සංසාර ගමන ගෙනියන්න හේතු වෙනවද ආහාරය කබලින් කාර ආහාරය මේ සංසාර ගමන ගෙනියන්න සඳහා මොනතරම් විදියට උපකාර වෙනවද කියන කාරණාව ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. කලින් දුන්නා ඉතාලම වැඩගත් කොටස මේකේ මේ මොකද මේ ඔස්සේ වෙනත් ක්ලේශයන් වලට අපිට මේකේ ලින්ක්ස් හොයා ගන්න පුළුවන් වෙයි. චිත්තමානී ඒ ගැන අපිට පොඩ්ඩක් අවධානය යොමු කරමු. ඇත්තම සාහිත මාත්‍ය ප්‍රශ්න අහනකොට ජයන්ත මාත්‍ය වෙන මේකේදයක් හිතතාවා. දැන් අපි මම දන්නේ ඔබතුමාව නිවැරදි කරන්න මොකද මේ සම්බන්ධයෙන් පොත්පත් වල කොහොමද තියෙන්නේ කියලා මේ ඒ තරම් ලොකු දැනුමක් නැහැ. ඒ නිසා මම මේ සාහනේ දැනගෙන නෙමෙයි. ජයන්ත මාත්‍ය දැන් මෙහෙම කියනකොට දැන් අපි කපලින් කාරාහාරය නිසා ඇති වෙන රූප ගැන ඔබතුම බොහොම ලස්සනට කියලා දුන්නා. හිතට එකපාරටම ආව මේ දැන් මේ මනෝ සංජානනාව නිසා චිත්තජ රූප වෙන්න පුළුවන් නේද කියන එක. ඒ වගේම විඥානයේ නිසා නාම රූප ඇති වෙනවනම් ඒ කියන්නේ එතනක් රූප කියලා තියෙනවා. ඇත්තටම වචන හරබයක් නිකක් නැතුව ලොකු දෙයක් නෙමෙයි. දැන් ස්පර්ශය පස්සේ ආහාරය පිටිට ඇත්තටම බැලුවොතින් චිත්තජ රූප ගණයේද මේවත් ඉන්න පුළුවන්ද කියන එක නිකන් හිතට ආපු අදහසක් විතරයි දැන් තමයි මම හිතනවා ඔබතුමාට පුළුවන් වෙයි කියලා ඒ පැත්තට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා නිකන් බලන්න වැරදි නම් සම්පූර්ණයෙන්ම කපලා ගන්න එහෙම කියලා නෑ කියන එක තේරුම් ගන්න. ඒ ඔබතුමේ මගේ ප්‍රශ්නෙට උත්තරේද? නෑ නෑ නෑ. ඒක නෙවෙයි මම ප්‍රශ්නේ. ඔයා මේ ඔහොම වැඩ කරනවා. ඔහොම වැඩ කරනවා හරියට. පොඩකින් පොඩකින් ඔහොම වැඩ කරනවා හරියට කට්ටිය. අනේ එහෙම කරන්න එපා. මම සාකච්ඡා ප්‍රෝ එකට ගෙනියන්න ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට තමයි උත්තර වෙන්නේ. ඊට පස්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. පස්සේ උත්තර දෙන්න කියලා ප්‍රශ්නය අහනවා. හරි. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මම හබුගෙට. යථා පරිදි දැනගත්තොත් අනාගාමී තත්ත්වයට පත් වෙනවා කියන එක. ඉතින් අපි රූපය කියන එක එක එක විදිහට අපිට දැනගන්න පුළුවන්. ඔව් සමහරවිට මම ප්‍රශ්න නේද මතක් කරනවා. ප්‍රශ්න නේද මතක් කරනවා. ඒ මම ඊට පස්සේ ඒක කියලා කිව්වා අතර මම කබලින් කර ආහාරය ගැන මට අහන්න ඕනේ. මම අර රූපය ගැන කිව්වනේ මට පොඩි පැටලීමක් වුණා. එකපාරම මම කබලින් කර ආහාරය යම් කෙනෙක් සම්පූර්ණ වශයෙන් දැනගත්තොත් අනාගාමී වෙනවා කියලා වගේ මගේ ඔළුවට නම් තිකියාගෙන යනකොට මතක වුණා පතක දේශනා තියෙන නෙමෙයි අතරම රූපේ කෙනෙකු දැනගත්තොත් කියලා විදිහට තියෙන්නේ. ඒ නිසා ඒ කීප දෙපැත්තකට යන මම ප්‍රශ්නේ මේකයි කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාර කියන්නේ මොකද? කල්යන චොක්කුම දන්නා මේ කන බොන දේවල්. මේ ඇකල් ටික, මේ බත් ටික මොනතරම් හේතු වෙනවද අපිට මේ සංසාර ගමන ගෙනියන්නේ? අපි ඒකට ඉච්චර වැඩි අගයක් දෙන්නේ නැහැ. මේක මේ කන දෙන්නේ ඕකින් ඕකින් කොහොමද මම සංසාර ගමන ගෙනියන්නේ කියලා. නමුත් ඒකේ මොනතරම් විශාල කාර්යයක් කරනවාද මේ කබලින් කර ආහාරය කියන මාතෘකාව තමයි මම ප්‍රශ්න තමයි මම අහුවේ. චිත්‍රමහන්ය. හොඳයි තේරුණා සරලයි. ප්‍රශ්නේ හරියට තේරුණා නම් ඇත්තටම කබලින් කර ආහාරය නිසා දැන් අපිට එක පැත්තකින් ගන්න තොන් දැන් මේ රූපස්කන්ධය කියන එක හැදෙන්න ආධාර වෙන්නේ කබලින් කර ආහාරය කියන එක අපිට සාමාන්‍ය මට්ටමින් තේරෙනවා. එම්පද ඇපල් ගෙඩියක් කෑවොත් චීස් කෑල්ලක් කෑවොත් එහෙම කියලා අපි නිකම් වචනට ගත්තොත් ඒ දේවල් අපිට තිරවන අපිට ඒ දේවල් ඒ ඕජාව අපේ ශරීරයේ මේ රූප ඇති කිරීම සඳහා උදවනවා කියන එක අපි දැන්නම වැඩෙනවා කියන එකට අවශ්‍යයි කියලා. ඉතින් ඒක ඇත්තටම සාමාන්‍ය විදිහට අපිට තේරෙනවා. නමුත් ඒ ආහාරයෙන් අනිත් ආහාරකටත් හේතු වෙනවා කියන එක අපි නොදක්ෂින තැනක් කියලා හිතෙනවා. ආහාර වශයෙන් ගත්තාම ඇත්තටම කබලින් කර ආහාරයක් කනවා කියන තැනම අපිට දැනෙනවා එතන තියෙන අපස්සාර මනස චේතන ආහාරය විඥාන ආහාරය කියන හැටිවත් එතන තියෙනවා. ඉතින් ඇපල් කිරියක් කනවා කියලා කියනකොටම එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රූපයේ කියන එකට මේක මේ රූපස්කන්ධය ඇතිවීමට කබලින්කාරහරේ හේතුන වශයෙන් නාමස්කන්ධයට මේ කබලින්කාරහරේ හේතුන පුළුවන් කියන එක. අපිට ඇපල් දෙවියක් කියන දැනම ඊළඟට රස ගැන අපි හිතනකොට ඒ සියල්ලම හේතුන් අපිට ඇති වෙන රූප. ඒ රූප නිසාම දැන් අපි දැනගැනීමට අපි දැනෙන බව නිසා ඇපල් ගෙඩියක් කනවා කියන එකෙන් මොනවද අපිට දැනෙන්නේ? මේක අපි දකිනවද මේ දේ? මේක මේ සියල්ලම මෙතන මේ තියෙන රූප කොහොමද ඇති වෙන්නේ කියලා ඒ තත්ත්වෙත් අපි දකිනවද? එහෙම නැත්නම් ඇපල් ගෙඩියක් කියන තැන අපි මේ අපිට දැනෙන ස්පර්ශයෙන් ඇති කරගන්න මේ සංකේතනාවන් උඩ මේක ප්‍රඥප්තියක් ද අපි වෙන්නේ. මොකද එහෙ විදිහට බලන්න පුරුදු වෙනකොට අපිට පේන්න ගන්නවා මේ ක්‍රමක්‍රමයෙන් අපි දැන් ආහාරය ගැන උනත් බලනකොට මේ සියලුම දේවල් කියලා කියන්නේ මේ අපි දෙන නම් උඩ අපි හදා ඇතුලේ ඇත්තටම අපි කියන්නත් බෑ හදා ගන්නවා කියන්නත් බෑ. නමුත් මේ සිදුවෙන ක්‍රියාදාමයකට හිමිකම් කියනකින් නේද මේක වෙන්නේ කියන එක. මොකද රූපය කියනකොට ඇත්තටම ඒ රූපය දැන් අපි සාමාන්‍ය විදිහට අපි සම්මුතිය දැක්කේ මේ රූප මේ ඔක්කොම එළියේ තියෙනවා. මනස තුලත් තියෙනවා එළියෙත් තියෙනවා. ඒකට මේ විඥාණයෙන් කරන මේ දෙකීම අපි දකින්නේ නැහැ හැමවක් වෙලාවට. ඒක අපිට පුරුදු වෙලා තියෙන සම්මුතිය මම ඉන්නවා අනිත් දෙන නිලිය මට එළියෙන් දේවල් තියෙනවා මේ දේවල් මට බොහෝම හේතු වෙනවා මගේ මේ භව ගමන යන්න කියලා. ඒක කිසිම වරදක් නැහැ. මොකද යම් කිසි කෙනෙක් කිව්වොත් එකපාරට මමත් නැහැ රූපත් නැහැ මේව දෙකුත් නැහැ කියලා ඒක කෙනෙකුට තේරුම් ගන්න ටිකක් අපහසු වෙනවා. එකපාරටම ඇවිල්ලා අහන්න පුළුවන් එහෙනම් මේ මොකද්ද මේ එනම් උපද්ද සිද්ධ වෙනවා කියලා. නමුත් අපි ක්‍රමක්‍රමයෙන් ඇතුළට යනකොට අපිට මේ රූපස්කන්ධය හරියටම තේරුම් ගන්නවා නම් අපි යම් කිසි රූපයක් දිහාට බලනවා කියනවා ඕනම රූපයක් දිහා බලාගෙන හිටියොත් ඒ රූපය ඇත්තටම නැති වෙනවා. ඇති වෙන නැති වෙන ස්වභාවයක් කාට ගන්නවා කියලා. ඉතින් අපි මේක වචන වශයෙන් අපි තේරුම් ගත්තට අපිට ප්‍රත්‍යක්ෂයේදී මේකේ තේරෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඒක නිසාම තමයි ගතහරි දැනහසේ කියන්නේ මේ දේවල් තේරුම් ගන්නකොට අපි දැන් අහලා තේරුම් ගන්නවා. අහලා තේරුම් ගත්තාම අපි මුලක් වෙනවට මේක පාවිච්චි කරනවා අපේ දැනුමත් එක්ක එකතු කරලා අපි කියන්නේ ලොජිකල් තින්කින් කියලා. අපි ලොජික් එකට දාලා මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් නේද කියලා හිතන අපි තේරුම් ගන්නවා. ඉතින් දැන් එතකොට අපිට තේරෙන එක තමයි අපි දැන් සාමාන්‍ය දැන් තේරුම් ගත්තම මතකෙන් කියන්නේ අපි එතකොට තමයි කියන්නේ ආ මේක නිවැරදි දැන් කබලින් කරාහාවේ මේ හේතු වෙනවා නේද කියලා. ඒකට අපේ ලොජික් එකට අපේ තර්කයට ගැලපෙනවා ඒ විදිහට. ඊළඟට අපි ඒක ටිකක් එහාට කියලා චින්තාමය වශයෙන් අපි හිතලා බලමු. මොකක්ද ඇත්තද මේ? මොකක්ද ඇපල් ගෙඩිය කියන්නේ? කවුද මේ මම කියන්නේ? කියන්නේ අපි ඒක හිතෙන් හිතනකොට අපිට තේරෙනවා මේ අපිට මේ දැනෙන බව, තේරුම් ගන්න බව, දැනගන්න බව කියන මේ කොන්ෂස්නස් නිසා අපි දකිනවා මේක ඇපල් ගෙඩිය මේ මම. ඒ විදිහට අපි දකිනවාද කියන එක. මේක නේද මේ බෙදල පෙන්නන්නේ කියන එක. මම ඉන්නවා මට පිටින් තියෙන දේවල් කියන ද්වයතාවයක් පෙන්නනවා. තවත් දුරට එහාට යනකොට යන්තමාත්‍ය අපිට පැහැදිලි කරනවා මේ ඇපල් ගෙඩිය කෑවහම මොකද වෙන්නේ? මේ දේවලුත් මේ ශරීරයේ පැවැත්මට උපකාර වෙනවා කියන එක. කොහොමද එවනම් මේක වෙන්නේ කියලා අපි ටිකක් කල්පනා කර බැලුවොත් එන්න මේ රූප ඇත්තටම ඇපල් කෙටිය මගේ ශරීරයේ කියන දෙකේ සමාන බවක් පේනවා. ඉලියේ තියෙනවා ඇතුලේ තියෙනවා නෙමෙයි. ඉලියේ තිබිච්ච ඇපල් කෙටියම පරිශේ කැල කපලා අරගෙන රස විඳින ශරීරයේ තෝෂාව ගියාම ඒක මම බවට පත් වෙනවා. එතකොට අර හිතේ චින්තාවේ වශයෙන් අපිට හිතන්න පුළුවන් මේ රූපේම තමයි මේක. එහෙමනම් මේ එළියේ ඇතුලේ කියලා බෙදන්නේ මෙන්න කොන්ෂස්නස් වල විඥාණයෙන් කියලා. මේක ඇපල් කෙටිය මේක එළියේ තියෙන මේ මම ඉන්නවා. මේක කල මම හැදෙනවා. ඉතින් ඒ ආදී වශයෙන් අපි වචන දින සත්‍යත්‍ය වශයෙන් හිතන එක චින්තාවේ වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඔතනත් නෙමෙයි කතා කරන්නේ නවතින්නේ කියන්නේ. එතකොට අපි සුත්තමේ වශයෙන් දන්නවා දැන් චින්තනයේ වශයෙන් මේ දෙකත් මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම අපි දන්න අනිත් සත්තු අපිට කර්ම පුළුවන්. අපි සාහාරයක් වෙනවා අනිත් සත්තුන්ට. මොකද්ද මේ කියන්නේ? මේ විශ්වය කියන එක අතන විශ්වය කියලා කියන දේ ඇතුලේ නෙමෙයි මේ විදිහේ ක්‍රියාදාමයක් යනවා. කබලින්කාර ආහාරය ඕනම සත්‍යයකට කබලිකාර ආහාරයක් වෙන්න පුළුවන්. එහෙනම් මේ අපේ සම්බන්ධයක් තියෙනවා. එහෙනම් මේ මම කියලා ගැනීම මෙන්න මේ හැමෙන් ඇතුළට එන කොටයි අපි කරන්නේ. කවුද කරන්නේ? මේක කොන්සෙප්ට් එකේ ඥානෙන් කියනවා. හැමෙන් ඇතුළට එනකොට මෙන්න මම මොනවද ඔයාලා කියන්නේ? මම ඉන්නවා. ඒ අර එළියේ ඉන්නවා. ඉතින් දැන් මේ වගේ සම්බන්ධකම් අපි චින්තාමය වශයෙන් හිතලා ඇත්තට මේ ඕනම දෙයක් පිළිබඳව ගොඩක් වෙලා එක දිගට ඒක දිහා බලාගෙන ඉන්නකොට අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ ඇත්තටම ඒක සම්පූර්ණ වෙනවා. මෙන්න මෙහෙම මෙහෙම වෙන දෙයකට තමයි මේ ප්‍රඥප්ත දීලා තියෙන්නේ. මෙහෙම තැනකින් පටන් ගන්න. ඒකට මොකද අපි සාමාන්‍යයෙන් චින්තාවේ වශයෙන් අපි දන්නවනේ මේ ශක්තිය කියන එක. ප්‍රතිදීක්ෂේ ශක්තිය නෙමෙයි. ඒක විඥාණය විශ්ින් කරන මේ ඉබේට ශක්ති හෝමාරුව අපි නංගම් දීලා ඒවට ඒව අපේ කරගෙන සකස් වෙන දුකක දුකේ සකස් වෙන අපිට පේන්නේ නැහැ. ඒ පේන්නේ නැත්නම් අපිට තාම මේ රූපේ කියනක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මේක වේගයක් තියෙනවා. මේක අපි සාමාන්‍ය විදියට ගත්තොත් ශක්තියකට යම් කිසි ස්කන්ධයකට වේගයකුත් තියෙනවා. එන්න මේ දේවල් අත්දකින්න පුළුවන්කමක් මනසට තියෙනවා. එතකොට මේ දේවල් යම් කිසි විදියකින් අත්දකපු අත්දැක්කොත් එතකොට අපිට තේරෙනවා මේ සියල්ලම ශක්තිය. එහෙමනම් මේ ශක්තියෙන් තමයි මේ සකස් වීම මේක කන්දේකට කියන්නේ අපේ රෝගාණුව වාන් කියලා කියන්නේ අනුසකස් වෙනවා කියලා. ඒක සකස් වෙන්නේ නැති වෙන යන විදියට අපිට තේරෙන මේක මේ වායෝ දාතක මේක මිට වැඩි වෙනුයි මේක කබලෙන් කාර මේක ගණයි අතින් වශයෙන් මේ පෙනෙන්නේ පෙනෙන්නේ හේතු වෙනවා අර ප්‍රත්‍යක්ෂයට ගිය ගමන්ම මේ මොකක්ද ඇපල් කැලස් මෙච්චර මාස් මෙච්චරයි මේ ඔක්කොම වල තියෙන රූප ස්කන්ධේ ඇතිවීම නැතිවීම තමයි දෙනවා කියලා රූපේ සමුදේස අස්තංගන දකින්න කියලා. දකින්න කියලා කියන්නේ අපි තේරුම් ගන්නවා. තේරුම් ගත්ත දේ ගැන හිතලා මේක දැකීමේ උත්සාහයකට අපි භාවනා මනසට යොමු වෙලා ඉන්නකොට සමාධිය ප්‍රති අපිට මේකේ ඇත්තම සත්‍ය දැක්කහම එතන මෙහාට අපිට තේරෙනවා මේ සියල්ල ගැන කතා කියන එක අධිකින් අපිට ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් මේ සත්‍ය දැක්කහම කෙනෙකුට හිතෙයි එතකොට නම් මේ උපරෝණව දැනලා අපි මේ කතා කරන්නේ ඇත්තටම මේ වචන කොහොමද හැදුනේ අපි දෙයකට නමක් දෙන්නේ කොහොමද කියන එක. ඉතින් කතා කරනවා අපිට කියලා තියෙන්නේ බොහොම සරල දේවල් වලින් තේරුම් ගන්න. උනාසේ අපිට කියනවා කායanusasanaye කය තේරුම් ගන්න ආනාපාන ගන්න කියලා. හුස්ම කියන එක ඇත්තටම මේ රූපයක් නේ. බොහෝම සීන් රූපයක් හුස්ම කියලා කියන සංකල්පයක් වචනය නමුත් අර හුස්ම කියන සංකල්පයට වැඩිය අපි සාමාන්‍ය බලාගෙන ඉන්නකොට අපිට තේරෙනවා කොහොමද මේ විඥානය වැඩ කරන්නේ කියලා. මේ විඥානයෙන් දැන් අර එළියයි ඇතුළයි කියන දෙක බෙදෙන හැටි බොහෝම ලස්සනට තේින්න ගන්නවා. අර හුස්ම කියන එක ඇත්තටම අපි කියන්නේ පස්සන්දයන් කාය සංකාරන් අසුසිස්සාවෝති සික්කති කියලා. ඒ හුස්ම නොදැනී යන මොහොතේදී කොහොමද මේ දැනෙන බව විඥානය කියන එක අපි දැනෙන බව කියලා තේරුම් ගත්තොත් මේකේ කොහොමද මේක බෙදන්නේ කියලා. එළිය ඇතුළ කියලා කියනවා ඒ මේ හවෙන් ස්පර්ශ වෙනකොටම ඇතුළ කියනවා. එළිය කියනවා හවෙන් එළිය නම් අපිට දැනෙන්නේ. වෙනට උන්වන්ස කියලා මේ දෙක වෙන වෙනම නෙමෙයි එකට බලන්න කියලා. එකට බලනකොට තමයි අපිට තේරෙන්නේ මේ අපේ විඥානය මොකද දෙකකට බෙදලා අපිට දෙන්නන නිසා තමයි අර මම කියලා ගන්නකොට සාහනේ ඇතුළට එනකොට ඒ දෙන ප්‍රත්‍යක්ෂයද අපේ මේ සකස් කිරීම දිගින් දිගටම සිදුවේවි සිදුවේවි ඉතින්නම් මේක විසාහන දුක්ඛ සංදේශයට හැරෙන්නේ කොහොමද කියන එක අර පොන්චි දෙයින් අපිට තේරුම් ගත්තොත් ඒක අපිට යොදවන්න පුළුවන් වෙනවා සාවිසිතීතේ දර්ශනාන්ත ඕනම දෙයක් අරගෙන බැලුවොත් මේක නේද සිද්ධ වෙන්නේ කියන එක අපිට සම්බන්ධ කරන හිතින් පුළුවන් කමක් වෙනවා. නමුත් මේක අර නාන්ත කියන ආසේවිතාය භාවිතාය අහුලේ කතාය මුලදී මේක නිකන් විදුලියක් කොටනවා වගේ ඒක කියලා නිකන් පොඩි අදහසක්. නමුත් නැවත අර ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ වශීකර ගන්න කියලා මේකේ එක රැඳිලා ඉන්න පුළුවන්කම ඇති වෙනකොට මේක ඇති වෙවි නැති වෙවි යනකට වඩා ප්‍රමස්කමෙන් ටිකටම ටිකටම නැති වෙවි යන ස්වභාවය ඇති වෙන්නවත් වෙලාවක් නැති බව. එහෙමනම් මේ විඥානයේ විසින් කරන මේ ක්‍රියාව දැක්කහම අපි එතනදි කියන තථාගතයන් වහන්සේ මේක මේ පටිච්ච සමුප්පන්නයි කියලා. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතු නිසා හටගන්න හේතු නිසා නැති වෙන ක්‍රියාවලිය දැක්කම උත්සාහයකට මනසපත් වෙනකොට අපිට තේරෙනවා මේ සියල්ලම මොනවද එන්න මේ සියල්ලම අපිට බෙදන්න පුළුවන් නාම රූප කියලා. එන රූප කියලා කියන්නේ ඇත්තටම අවසානයේ බලනකොට නාමයමයි කියලා තමයි අපි තේරුම් ගැනීම. සිතිවිලි කියන එක තමයි මේ වෙන එලාම වෙනකොට තේරුම් අරගෙන ඉන්නේ. එහෙම තේරුම් ගන්න පුළුවන් වුණාම අපිට තේරෙනවා අපි දේවල් ගැන කතා කරනකොට අපි මොනතරම් ඒක සකස් කරලාද මේ කතා කරන්නේ කියලා. ඒ සත්‍ය ඒක මුලට ගියාට පස්සේ මුල පටන් ගත්ත හැටි දකිනකොට ඒක අරේටම කේක් එකක් හදනවා වගේ අපි සාමාන්‍ය දෙයක් තේරුම් ගන්න ඔය සිටි වතුර සීනි ඒවා පිටර ඕවා කිචි දාලා කේක් එකක් හදලා කේක් එකේ අයිසින් දාලා ඔහුට අපිටම පොඩි ළමයෙකුට සිහින් පූල් එකක් කියලා හදලා මේ අයිසින් නේල් පාට දාලා අපි හරියටම මේ සිහින් පූල් එක ගැන කතා කරනවා. ඒ වගේ තමයි කියලා හිතෙනවා අපිට මේ කොයි දේ ගැන කතා කරත් ඒ වගේ. නමුත් අපේ මනසට හැකියාව තියෙනවා මේ කිඳා බැලලා විනිවිද දැකලා මේ දේ කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ ප්‍රත්‍යක්ෂයට අනුසුදු දැකීමේ හැකියාවක් මනසට තියෙනවා කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඒ අනුව දනතමාසෙන් කියපු විදිහට මේ රූපේ යථාර්ථය දකින්න කියනකොට අපි ඒ මට්ටමටම යනකම් සමුදය අෂ්ටාංගමය ප්‍රත්‍යක්ෂ වෙන තුරු මනසට පුළුවන් වුණොත් අල්ලගන්න අර එතනදි තමයි අපි රූපේ යථාර්ථය දැක්කවෙන්නේ කියලා තමයි තේරුම් ගන්න. එතනක් තියෙනවා එහෙමනම් දැන් අපි කියනවා මේ කොන්ෂස්නස් එක දැනෙන බවින් මේක මේ නාම රූප කියලා බෙදන්නේ විඥානපත්‍ය නාම රූපයි. දැන් අපි පොඩ පොඩ අපිට තේරෙනවා නම් ඒ හැම දෙයක්ම මේ අපි තියෙනවා කියලා දැන හැම දෙයක්ම විඥානයේ සකස් කරලා දෙන නාම රූප. මොකද හිතෙන් හදන කොටස තියෙනවා රූප කියලා කියන්නේ හිතෙන්ම තමයි. නමුත් ඔය දෙකට බෙදීම කරන්නේ තියන්නේ. ඔහොම බෙදාගෙන බලන්න අපි හරි සන්තෝෂයි. ඉතින් මේක ඇත්ත අපි දැකපු වෙලාවට මෙතන මොනවද තියෙන්නේ? එහෙනම් මේ විඥානය විසින් අපි ප්‍රතිතරයෙන්ම කියනම විඥානේ නැතිකාරයක් වශයෙන්. නැතිකාරය තියෙන දේවල් නෙමෙයි මම පෙන්නන්නේ. එයාට උන් දේවල් මම පෙන්නලා ඒකම තේලා. ඉතින් ඒ වගේ අපි මේ පියම් කිසිවකට මේක මේ විඥානේ කියන එක තේරුම් ගන්න නම් ඒකත් කරන්න ඕන විඥානයෙන්මයි. ඔය නිසාම තමයි අපිට ඒක අහුවෙන්නේ නැත්තේ. ඉතින් එහෙමත් අහුවුනොත් යම් කිසි දවසක එතකොට අපි දන්නවා මේ පතර දෙනාස් දෙදේශනා කරන උන්වන්ස දකින්න නම් පටිච්ච සමුප්පාදය දකින්න කියලා. පටිච්ච සමුප්පාදය දකින්න කියන්නේ යම් කිසි කෙනෙකුගේ මෝඩකම මේ දුකේ සකස් වීම වෙන්නේ කොහොමද කියන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය නැතිකම කියන තාක් කල් කෙනෙක් දකින්න ඉදී වෙනස් කියන එක තිනුනාස කියන්නේ මේ මේක දැනගාදී ඉදී හරිදී දැකපු නැති තාක් අපේ මනස සකස් වී සිටිනවා. මේ මේවයි නියමයි කිච්චි සකස් වෙන සිටින කරන්න කවුද? අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඤ්ඤාණය විඤ්ඤාණය. නමුත් විඤ්ඤාණය කියන්නේ මොකක්ද? සිවිතේ තව ගැඹුරු තැන් තේරගන්න සාමාන්‍යතර හොඳට දේශනා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විදර්ශනාවට යෙදුනහම අපිට තේරෙනවා ඇයි තථාගතයන් වහන්සේ අපේ මෝඩකම නැති වෙන තැනටම හිතන්නේ කියලා කිව්වා. ඉන්නකොට අපි පාර්ශ්වයෙන් නැවතුණු වැරදි. මොකද පාර්ශ්වයෙන් නැවතුණු ගමන්න පාර්ශ්වය කෙරීම අපි වරද නෑන තව බව එකට. පාර්ශ්වයෙන් නැවතෙන්නේ නෑනේ. පාර්ශ්වයට කලින් මොකද තියන්නේ? සලායතන පස්සය පස්සෝ. සලායතන කොහොමද? ඒකට නාම රූප පස්සය. නාම රූප කොහොමද? විඥාන පස්සය. මෙන්න මෙතනට ආවහම අපේ ගෞරවනීය සාමණේරයන්ගේ කටකෝටි සාමණේරයන් ලස්සන දෙන්නවා ඉන්නේ විඥාන නාම රූප කියන තැන හොඳට විදර්ශනා කරන්න. මේ දෙක බටකෝටු මෙ දෙක එකට හේතු කරලා විඥානේ නාම රූප හතර නාම රූප වල විඥාන හතර ආදිවතේ එකක් ඇද්දොත් අනිත් එක වැටෙනවා කියලා. ඉතින් මේ තාම සේම් කරුණු අපි බොහොම තද විදර්ශනා ඔබට යොමු කරොත් අපිට තේරෙන ගන්නවා මේ සංස්කරණය. මේ සියල්ලම සංස්කරණය සිදු වෙනවා. ඒ සිදුවීම දකින තාක්කල් මේ සංස්කරණය දකින තාක්කල් අපේ මෝඩකම නැති වෙන්නේ නැහැ කියලා. මොකද දුක කියන එක සංස්කරණයක් කියන එක දකින්නේ නැති තාක් අපිට ඒක දුකට හේතුව දකින්නේ විදියක් නැහැ. දුකට හේතු කිසිම නැහැ. දුක සංස්කරණය කියන්නේ මොකක්ද? පසුතැවෙනවාසේ දුක්ඛ සත්‍ය තෝරන අවසානයේදී කියන සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛය. ඉතින් මේ වචන විතරයි මොකක්ද පංච උපාදානස්කන්ධ කියන්නේ? එහෙනම් මෙන්න මේ දැකීම කැහිම කියන තැන මෙන්න මේ පහේ එකතුවක් තමයි තියෙන්නේ. දැන් අපි මනසට ගත්තොත් මම චේතවනාරාම දැක්කා කියලා දැන් මනසෙන් ඕනෑක මතක් කරන්න පුළුවන් තරම් අපිට චේතනාවේ තියෙන එක නෙමෙයි ඒක කඩලා බිඳලා පොළොවට පස්සෙලාද කියලා දන්නේ නැහැ. නමුත් මෙතන ඉඳගෙන චේතනාවේ රස විඳින්න පුළුවන් තරම් තියෙනවා. එහෙනම් ඒ කියන්නේ මොකද මොනවද මෙතන තිබුණේ? මෙතන තියෙන නාම රූප පමණයි කියන එක අපි විදර්ශනාවෙන් දැක්කොත් එතනින් එහාට මේ නාම රූප ඇතුළේ දැනෙන බව consciousness විඥානේ කියන්නේ. විඥානේ විසින් කරන මේ දේවල් අපි බෙදාගෙන මම මගේ පිට කියන මේ ප්‍රේතාවයක් ඇතිලා සකස් වෙන දෙයක් තමයි මේ දුක. ඒක දකින්න පුළුවන් මේ අනිත්‍යතාවක ඉතින් අපිට අර අපි පුඩා කායතන ගැන කතා කරලා තියෙන නිසා මේ පස්සේ තමයි මේ ඔක්කොම මගේ කරගෙන සකස් වෙන සිද්ධ වෙන්නේ. ඒ කොටස දැක්කත් නමුත් මේක සංස්කරණය කියන එක නොදකින තාක්කල් මොකද්ද සංස්කරණය කියලා නම් සියල්ලම කියලාම ධර්මතාවයන් කියලා දකින්න කියලා ඒ ධම්ම කියනවා මනසට එන ඕනෑම අරමුණක් ඒ ධම්ම තාත්ත වෙන්න පුළුවන් දරුවක් වෙන්න පුළුවන් භාවනාව වෙන්න පුළුවන් පස්ස වේදනා විඥාන වෙන්න පුළුවන් ආදි වශයෙන් මේ සකස් වෙන සකස් වීම අපේ කරගෙන සිටිනුනේ දුකේ ආරම්භය දකින්න පුළුවන් වෙන්නේ යම් කිසි විදිහකින් මෙවැනි සිද්ධියක් සිදු වෙනවා මේක අවබෝධ වුණාම දැක්කහම තමයි කෙනෙකුගේ මෝඩකම නැති වෙන්නේ අවිද්‍යාවේ නේද නියම දේ දන්නේ නැති තාක්කල් අවිද්‍යාව කියන්නේ දන්නේ නැහැ කියන එකනේ කොහොමද දන්නේ නැත්තේ මේ දුක සකස් වෙන දෙයක් බව දුකට හේතුව එක සකස් වෙන දෙයක් ගන්නව කියන්නේ සකස් වෙන දෙයක් කොහෙද සකස් වෙන්නේ මේ සියල්ලම මේ සත්‍යයේ කිව්වොත් ඒක සකස් වෙනවා මේ ආදී වශයෙන් මේක හරිම ගැඹුරු තැනක් කියලා තේරෙන්න ඒ නිදර්ශනවලට ලස්සරාට පස්සේ තමයි එමුනේ මෙන්න මේ මෝඩකම අපේ නැති වුණොත් මේ මනස තුල සිදුවෙන මේ දේ මනස කියලා දෙයක් නැහැ අවසානයේ මේ දේ සත්‍ය කියලා තේරෙන්නේ මේ රූපස්කන්ධයේ නියම සත්‍ය යම් කිසි කෙනෙකුට ඒක යථාභූත පදයන්ට කියලා කියන්නේ සමාධි විකල් භාවිත සමාහිත චිත්ත යථාභූතම් පජානාති එතකොට සමාහිත චිත්තකට දැන් ජයතමාත්මයට අපිට මේ ගැන ගොඩක් කරු කියන්නේ ඇති සමාහිත චිත්තකටයි මේ දකින්න පුළුවන් සමාහිත චිත්තකින් හිතනවනේ මේ දේ දැක්ක දවසට එතනින් පටන්ගෙන මේ විඥානයේ මායාව තේරුම් ගත්තොත් අපේ මෝඩකම නැති වෙනවා තථාගතයන් වහන්සේ කියනවා ඒ தත්ත්වයේ ඉඳතුරු ඔබ මම දැක්කා කියලා හිතන්න එපා කියලා මම දැක්ක වෙන්න නම් පටිච්චසමුප්පාදය අවබෝධ වෙන්නම ඕනේ ඉතින් අපි කතා කරනවා කතා කරන්නේ අර කේක් එකේ අයිසින් එක උඩ තියෙන පොන්ඩ් එක ගැන වගේ අපි හැම දෙයක්ම ගැන කතා කරන කතා නොකරත් බෑනේ කතා කරන්නේ නැතුව අපිට තේරුම් ගන්න බෑ නමුත් අපේ මනස ඇතුළට කියලා ගැඹුරු විදර්ශනාවකට කිය අපිට මේ දේවල් අවසානයේදී අවබෝධයකට ආවත් අපි දන්නවා එතනින් එහාට කොයි දේ කතා කරන්න ගියත් කොයි දේ දැක්කත් කොයි දේ ඇහුණත් අපි එතකොට මේ අපි තියෙන මෝඩකම දකින්න ඇරෙන්න පිට වැඩිය දෙයක් නම් මම හිතන්නේ අපි දකී කියලා දැන් තේරුම් ගන්න තියෙන මට්ටමට ඉතින් අතුපාඩු ගොඩාක් ඇති කලින් හිතුවෙන් ඉන්න හිතෙනවා ඒ සම්බන්ධව තියෙන හරි අතුපාඩුවක් තියෙනවා නම් ඒක නත් තේරුම් කරලා දෙන්න කියලා තේරුම් ගන්නයි තිරන් සරණයි චිත්තමාගේ බොහොම පින් ඔබතුමිය බලනවා එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා ඔබතුමිය කොතරම් දේවල් අපිට විස්තර කරලා දුන්නා ඉතින් අනේක වාරයක් පින් ධර්ම දේශනාවක් ශ්‍රවණය දුන්නා වගේ බොහොම පින් බොහෝ කාරණාවක් අපි දැනගත්තා අපිට මේ ඉස්මතු කරලා දුන්නා ඔබතුමිය ඉතින් කල්‍යාණ මිත්‍ර මිත්‍රයන්ට අවස්ථාවක් තියෙනවා මේ ඔබතුමිය මතක් කරපු කාරණාවන් ඔස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න හොඳයි ඉතින් මේ ලයින් එකත් මොහොතක ඩ්‍රොප් වුණා ඉතින් මේ සාදේ සම්බන්ධ වෙන උටත් මේ කඩලා මිත්‍රයන්ට තියෙනවාද ඉතින් මේ පැහැදිලිව දේවල් වලින් යමක් තේරිච්ච කොටසක් නොතේරිච්ච කොටසක් නැත්නම් තවදිස් මොහොතක ගන්න ඕන කොටසක් පොද සෑහෙන වෙලාවක ඉතින් සදාස් ප්‍රකාශ කරපු නිසා අපි එකෙන් බැහැර වෙනත් වෙන එක පුළුවන් පොඩ්ඩක් ඉතින් සර්වන් කරනයි අප්‍රමාණ තින් ඉතිරාජ වස්තුහත්ය මම හිතන දලවත් වස්තුහත්ය ඒක රෙකෝඩ් කරන්න ඇති කියලා අපිට තවසරයක් අහන්න මේ ඔබතුමියට හොඳට පුළුවන් පැහැදිලි කරන්න ආනාපාන සතියට ඔය මේ ඔය ආකාරයට සම්බන්ධ කරගන්න හැටි පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දුන්නොත් හරි වටිනවා කියලා හිතෙනවා සර්වන් කරනයි මේ දේව තේරුම් ගන්න උත්සාහය තියෙනවා අපි ඔය ගැඹුරු වචන අයින් කරලා සිදුවෙන දේ ගැන විතරක් අපි තේරුම් ගන්න උත්සාහය තියෙනවා හැබැයි තථාගත වචනෙන් පිට නොගිහින්න අනෙතනයි අපිට තියෙන ලොකුම අපි තේරුම් ගත යුතු තැන තමන්ගේ අදහස් නෙමෙයි මේකේ තථාගතයන් වහන්සේගේ මොලෙන් පිට වෙච්චා ඒ සාරිපුත්තයන් වහන්සේ වෙන එකෙන් සාමනාල් කියලා පිටුණු වචනවලට සම්බන්ධ වෙනවා. ඒ ආනාපාන සතිය සිදු වෙන හැටි බලන්නකොට සුක්ෂම දේව බලන්නකොට ඒ අර්ථය සඳහන් කළා වගේ අපි කවුරුත් අත්දැකල තියෙනවා මේ ආනාපානයේ නොදැනියන අවස්ථා. දැන් ඒ ආනාපානයේ නොදැනියන අවස්ථාව කියන්නේ මොකද්ද? දැන් අපි ඉතනේ මෙහාට තමයි අර දැකීම සිද්ධවෙන්නේ කියන්නේ යන්නේ මේ සියල්ල කරන කියනවත් බැ සිදුවෙන්නේ මෙන්න මේ විඥානයේ මේක කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නේ මේ තත්ත්වෙට එනකොට අපිට තේරෙන්නේ නැහැ මොකද අපි තාම දැන් අර සුෂ්ම ඇතුළතේනවා එළියට යනවා දැන් අපි ඕක දෙකටම ඉන්නකොට අපි තාම බෙද බෙද මේ බලන්නේ දැන් එතනදී අර පස්සම්බරේ වෙනවා කියන තැන මෙතනදී දැනීමක් තියෙනවා දැනෙන බවක් තියෙනවා නමුත් ඇතුළයි එළියේ කියලා දැන් නැහැ කියන තත්ත්වය තමන් අවබෝධයෙන් දකින්න ඕනේ කියන තමයි දැන් තේරුම් ගන්න එතකොට එහෙම දකිනකොට තමයි අපිට අර අපි කියන්නේ මේ පොදු බව කියන කොහොමද මේ පොදු බවක් තියෙන තැනක මේ මනසක් හැදෙන්නේ කියන එක ඔතන බොහොම ලස්සනට ජීවුම් දෙකින් දැනගන්න පුළුවන් වෙන්නේ අර අපි කලින් කතා කරා වගේ මේ හුස්ම කියන එක මතක වෙනවා. කිසි ධර්මතාවයක් තියෙනවා. ඔයදී සිදුවෙනකොට මේකට මොකද්ද අපි කරන්නේ? මේ ස්පර්ශයත් එක්ක මේ හැම ගැටෙනවත් එක්කම අපි මේකට නම් දෙන හැටි මේක මගේ කියලා කියන හැටි අපි එතනදි දැක්කද මොකද අජත්ත බහිස්සාව කායිකාය උපස්සීගෙන ඉන්නවා කියලා අපිට කියනවා අජත්ත බහිස්සාව ඉස්සෙල්ලා කියනවා ඇතුළත පිටත වෙනම බලන්න දැන් බලන්න අජත්ත බහිස්සාව ඇතුළේ ඉස්සෙල්ලා මේක කොහොමද කියන්නේ මෙතන මේ ලොකු ඒ කය කියන එක අපි මෙතන කියන්නේ ඇත්තටම මේ හුස්ම කියන එක කය කියලා කියන හේතුව තමයි මොකද අපි කයන පස්සාවේදී රූපේනේ අවබෝධ කරන්නේ ඒ තාම සියුම් විදිහට ගත්තොත් කියන්නේ රූපේ රූපස්කන්ධයේ මෙතන ඒක අතනින්නේ නැහැ ඔයාලා කිලි කිලි වෙන්න කරන්නේ. අපි අපි වශයෙන් කියනවා ඔක අපේ බුදු සමනාලේ පිළිගන්න කියනවා නැත්නම් මට දැනෙනවා මේ සාහයේ මෙතන වදිනවා මේ සමහර අය කියනවා සාහයේ ඇතුළ පැත්තේ වදින්නේ ඔහු කියන්නේ මොකද අපි මේ ඇතුළේ පිටයි කියලා දෙදෙන තැන අශය අපි කියන මෙහෙම වදිනවා බවනත් මේ ඊට පස්සේ මට තේරෙනවා මේ වැදුණු දේ අපි වශයෙන් අයින් කරලා කියනවා වැදුණු දේ සාමාන්‍යයෙන් සහරි උණුසුම් දෙන්නේ නමක් දුන්නම උණුසුම් කියලා. ඒ නැත්නම් මේ සහරි සිසිල් සාමාන්‍යයෙන් සහරි දීගයි සාමාන්‍යයෙන්. ඒ කොහොමනේ නම් වශයෙන් දීගෙන දීගෙනත් එක්ක ලෝකට කියන්නේ මගේ උණුසුම් කියලා නේද? දැන් ඇතුළට ආපු ගමන්ම මගේ වෙනවා ඒක. මේ හැම ඇතුළට දැක්කම මගේ. දැන් මගේ උණුසුමයි දැන් මේ කතා කරන්නේ. අර ධර්මතාවය ඔක්කොම අහෝ මේ නෑ මෙහෙම වැදෙනා මේ මේ තියෙනවා වාතේ මේක වැදෙනා එහෙනම් දැන් මේක මගේ හුස්ම දැන් බලන මගේ හුස්මද මොකද වෙන්නේ කියලා. හැබැයි කතාවද තේරෙනවාද අපිට කියන්නේ මේක සිදුවෙන හැටි තමයි. අයිස්ස්ක බහිද්ද ආසාය කායන්පත් ඉවරයි. මේ පිට ඇතුළ පිටයි කියලා ඒ විදිහම තමයි අපි දකින්නේ කොහොමද කියලා. ඉතින් හැම දෙයක් පිළිබඳවම අපි අපේ දැනෙන බව විඥාණයෙන් කරන්නේ ඕකමයි. විඥාණයෙන් කියනවා මේ හැම ඇතුළත එනකොට මගේ ඉතින් මගේ වෙන ගමන් දැන් අපිට අර ඒකෙ සුදුකමට වැඩිය තේරෙන්න ගන්නෙ දැන් අර සකස් වෙන මනසනේ දැන් සකස් වෙන දිගින් දිගටම මේක කැමැත්ත අකමැත්ත අනේ යනවා. අපි ඉතින් කියන්නේ උපජ්ජති මනසක් උපජ්ජති යමලා එතන දෙන්නා අපිට කියනවා මෙන්න මෙතන විසංචක මෝලාරික සංස්කතං පටිච්ච සමුප්පන්න ඉන්න දකින්න උත්සාහය කියන එක. අන්න එතන තමයි කියන්නේ මේක සකස් වෙන දෙයක්. තියෙනවනේ මේ සකස් වීම මේක ඕලාරික දෙයක්. ඒක බලන්නට තේරෙනවා නේද? පටිච්ච සමුප්පන්න දෙයක්. හේතු තියෙනකොට දැනෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ඒ විදිහට දැකීම උත්සාහයක යෙදුම් කරනවා කියනවා. අනේ එතකොට අපි තේරුම් ගන්නවා මේ දේවල් තියෙනවා නෙමෙයි කලින් තිබුණත් නෙමෙයි නැවත පස්සටත් එනවා නෙමෙයි මෙන්න මේ හේතු සකස් වෙනකොට මේකක් තියෙනවා මේ හේතු නැති වෙනකොට මේ දෙයක් නැති වෙනවා මේක දකින්නේ නැති තාක් අපි මේ දේවල් ඇතුළ පිට කියලා මේ විඥානයේ බෙදාගෙන ගන්න නිසාම තමයි අපි දුක සකස් වෙන්නේ කියන එක ඒක විදර්ශනාවෙන් ඇරෙන්න දකින්න ප්‍රයක් නෑ. විදර්ශනාවෙන් දකින්න ඕනේ කොහොමද? දැන් අපි මේ හරි ලස්සන සූත්‍රය කරපින්ද පාත සාධිසුත්. ඒ කියන්නේ සමාන අපි මේ නෑතකම් කර සූත්‍රයේ ජීවනයේ සාමනාසේ ප්‍රතිවේක්ෂා කරනවා. ප්‍රතිවේක්ෂාවෙන්ම තමයි මුලින්ම ආවෙන්නේ. ඒ මොකද අපේ මනස තාම සතිය එච්චර ගැඹුරට වැදිලා නැති නිසා සිතුවිලාට පස්සේ ඇත්තටම මොකද මේක සිතුවේ කියලා ප්‍රතිවේක්ෂා කරනකොට තේරෙනවා මේ දෙයක් සිතුවේ මෙහෙම දැනක මේ සිතුවේ පස්සේ මේ සියල්ල මගේ වෙනවා. මේ මගේ වෙනවත් එක්කම තමයි මේක සකස් වෙන්නේ. මගේ උනාට පස්සේ සකස් වෙන සතරෙන් ආසේ ලක්ෂණට පෙන්වන සංනාව හැටපලක පටන් ගන්නවා. ප්‍රතිපදා සූත්‍රයේ දේශනා වලින් අපේ ආයතන හය එක ආයතනක 10 වශයෙන් ඒ කොහොමද ඒක සකස් වෙන්නේ. ඒ නිසා මම නම් අපිට කියුවේ ඒක සංකතයි සකස් වීම. ඕනාරිකයි මොකද බැලුවොත් වෙන වලු දෙයක්. ඒක පටිච්ච සමුප්පන්න හේතු තියෙනකොට සකස් වෙනවා හේතු නැතිවෙන්නේ නැති වෙනවා. නමුත් අපේ විඥාණයෙන් අපේ කොන්ෂස් කරන දෙයක් තියෙනවා ඇතිවීම විතරයි අපිට පෙන්නන්නේ. ඇතිවීම පෙන්නපු ගමන්ම ඒ ඇතිවීමත් එක්ක එළිවෙන ස්වභාවයක් තියෙනවා. ගැටෙන ස්වභාවයක් තියෙනවා මොකද අර උපජ්ජිත මනාපම උපජ්ජිත යමනා. එතෙන්ට එනකොටම අපි එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඉතින් මේ ස්වභාවයම තමයි අපි දිගින් දිගටම තවත් පැවැත්මක් කියලා දෙයක් තියෙනවා නම් මෙන්න මේ දෙක නිසා තමයි යන්නේ. නම් යම් කිසි දවසක සකස් වීම යම් කිසි කෙනෙක් දැක්කොත් මෙවැනි දෙයක් නේද මේ සිද්ධ වෙන්නේ. එහෙම සිදුවෙන දෙයක්කට නේද අපි නම් දෙන්නේ. ඒ නම් නිසා නේද මේ විදිය සකස් වීම ගොඩාක් සිදු වෙලා මේ දුක කියන එක සකස් වීමක් නේද? ඒකට හේතුවක් සකස් වෙන දෙයක් නේද? හේතුඵල ධර්මත අනුව නේද මේක සිද්ධ වෙන්නේ? එහෙනම් තණ්හාව කියන්නේ අන්තරම දෙයක් නෙමෙයි. නමුත් අපි නිකන් හිතුවොත් අපි මේ තණ්හාව නැති කරන්න ඕනේ දැන් මේ තියෙනක. සකස් වෙන දේ අපි කතා කරන්නේ අපි කතා කරන්නේ නේද? ඒ සිටින් දෙතින් ෆෝන් එක දෙනවා. තණ්හාව නැති කරන්න කොහොමද නැති කරන්නේ ළමයට තියෙන අසාව නැති කරන්නේ? මේක මහකාරකයක් නේද? බදවතුන් කියනවා. සසෙන් තණ්හාව නැති වෙනවාද? සතර තණ්හාව කියලා දැන් අජත්ත කියනකට තේරෙනවා බහිද්ද කියන්නේ. ඒකෙන් දැන් අතෙන්ට එනකොට අර ද්වේෂාවේ නැති වෙලා හේතුඵල සම්බන්ධතාවය ගැනද මෙහි කරන්නේ. කියන්නේ මේ අජත්ත පිළිකරගෙන ඇවිල්ලා බහිද්ද දැන් ඒකත් සංස්කාරයක් හදාගත්තු අතුලක් කියන නිසා පිට හදාගත්ත ඒ විදිහට අරගෙන අජත්ත බහිද්දාව කායකාන්ත සිහිවිති කියන තැන එතනද ඊට පස්සේ එතන ඉඳලා ඔය සංස්කාර අවිද්‍යාපත්‍ය සංස්කාර කියන තැනට එනකම් දෙවියන් පටන් ගන්නතර පංචයේ ඉඳලා තමයි අපේ රළු පැත්ත දෙන්නන්නේ. නමුත් අතින් එහාට ගියා වෙනකොට එතන එහාට අපිට දැනෙන බවක් තියෙනවා. නමුත් මේ දැනෙන බවෙන් දැන් ඒ දිහාම දැන් ගුරු ස්වාමීන් වහන්සේ උපදෙස් දෙන්නේ ගොඩක් කාලයක අර මන ආනාපානෙ නොදැනෙන අවස්ථාව ආවම මම කෙනෙක් මහා ප්‍රශ්න තමයි දැන් මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ කියලා අහන්නේ. ඉතින් එතනදී හැම කෙනෙකුම කලබල වෙනවා. මොකද මේ මට තියෙන බැඳීම අපේර නිකන් දැන් එතන මමත් ඇත්තටම මමත් දකින්න පුළුවන් නැති කමක් තියෙනවා. මේ දැනෙන බවක් තියෙනවා මොනවාද දැනෙන්නේ? තාම සින් දේවල් අද අපි කියන්නේ I don't know. දැනින් විහිල්ලා දැන් ඇත්තටම කියනවා නම් මේවා ප්‍රතිවචන විස්තරන්න හොඳ නැහැ. දැන් මුල්පස්කන්දේ නාලස්කන්දේ පැත්තට හැරිලා තියෙන විඥානෙට දැන් තේන්නේ ඒකට විතරයි. අර කොටට තේන්නේ නැති නිසා විඥානෙක හිතට දැන් තාම හදනවය. තාම මේ සපස්තියෙන් කරනවා. තියෙනවද නැත්ද කියන එකවත් අපිට ඒ විදිහට දැනෙන්න සිද්ධ වෙනවා වගේ. ඒ කියන්න සිද්ධ වෙනවා දැනගැනීම සිද්ධ වෙනවා. ඒකෙ සැලෙන්නේ නැතුව තකාගෙන යනවා කියන්නේ දේවල් කොහොමද සියුම් දේවල් ඒවා අපිට කියවන තීරණ අරගෙන භාවනාවකට කියේ තමයි හොඳ. ඉතින් එවැනි තත්ත්වයකදී ඒ අවසානයේ සිදුවෙන දේ විස්තර වෙන්නේ ඒක එතනදි තිස්සුදාන සිං සංස්කරණය තුළින් තේරෙනවා කියලා මේ සකස් වීම මොනතරම් කරදරයක්ද කියන්නේ. මේ සකස් වීමක් නැත්තම් එවැනි තැනක තියෙන නිශ්ශබ්දකම එහෙම නැත්තම් මේ කර්ම සකස් නොවීම නිසා ඒ දැනෙන ස්වභාවයක් යම් කිසි අපිටම මේ එන ස්වභාවය තියෙනවා කියලා තියෙනවා කියනකොට අපි හොයලා ඉවරයි. ඒ නැති වුණාම යම් කිසි හරි අමාරුත්වයක් මත කියන්න අවශ්‍ය වෙන්නේ. ඒකේ එක්කත් අවබෝධයක් આવුත් එතකොට එතන තේරෙනවා මෙහෙම තැනකින් තමයි මේ පටන් ගන්න සිද්ධ වෙන්නේ. කිසිම දෙයක් නැති තැනක සමහර වෙලාවට එකක විදියට උදාහරණ විස්තර කරන සමානලයක් තියෙනවා. මේ කිසිම දෙයක් නැහැ බොහොම සාමාන්‍ය දෙයක්. කිසිම දැනගැනීමක් නැතුව හිටිය කියලා. එතන කාලයක් ගැන කියන්නේ කිසිම දෙයක් කවුරුත් දන්නේ නැහැ. කොච්චර වෙලා හිටියද කියලා. නමුත් ඒ තත්ත්වයෙන් නැවත ප්‍රකෘතිය දෙනකොට මනස ඔන්න ඔරලෝසය බැලුවම තමයි දැක්කම සිතේතර වෙලාම ඉන්නේ ඇති කියලා. නමුත් කිසිවෙකුට අර තත්ත්වයේ කිසිම සංඥාවක් නැති. මම දැන් අපේ ගතන සමාජය ඉන්නවා තෝරලා දෙයි අපිට අර මොකද කියන්නේ මේ තාම මතක නැහැ. ඒ තත්ත්වය මොකද්ද කියලා. එහෙනම් තත්ත්වයේ ඉඳන තමයි අර කීකේ පොඩ්ඩක් ගැන කතා කරන තත්ත්වයට මම තත්ත්වෙන්නේ සමස්තයෙන් පහළට ඇවිල්ල. මතකයි මම කියන දේ සින්දුවාට තේරෙන්නේ නැහැ. ඒ සින්දුවාට බොහොම සියුම් තැනක් නිසා පිටුමෙට මම දැන් බාරගන්න තමයි මේක අල්ලගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ කොටස තේරෙනවා කියන්නේ ඔව් ඇත්තටම බොහොම තේරෙනවා. ඇත්තටම මේ මම එතෙන්ට ඒ තරම් දුරට ඇවිල්ලා නැහැ. මේ මම ඇහුවේ ඒ වගේ තැනකට එනකොට කොහොමද කියලා. අර සංඥාවල් මේ අතුලත බාහිර කියන අර ද්වේතාවය කියන එක එතනදී දැන් තේරෙනවා. ඒක ද්වේතාවය කියන එක එතන බලපාන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒක හේතු ප්‍රත්‍යක පැත්තට යන බව තමයි තේරෙන්නේ. ඔව් ඒක කොහොමද? දලොත්තර මහත්තයා ඉන්නවද? දැන් තමහත්ය තේරුම් ගන්න කැමති මාත්‍ය මම හිතන විස්තර අපි දලොත් අපි සම්බන්ධ වෙලා ඉන්නවා කියලා හිතනවා. ඔව් කලින් තවත් යමක් දැනගන්න තියෙනවා නම් අපිට අවස්ථාවක් තියෙනවා ඒකට. දැයිද සේති මහත්මයා ඔතරම් තමයි චිත්‍ර මහත්මයා බොහොම පින්බඩක් ලොකු විස්තරයක් කළා මට පොඩි කාරණාවක් දැනගත හොඳයි කියලා තමයි විදර්ශනා භාවනාවේදී මම දෙවිදියකට අහලා තියෙනවා මේ විදර්ශනා භාවනාවේදී මේ සිදුවෙන දේ නිසා සිදුවන දේ ගැන බලා සිටීම. ඒ කියන්නේ ඒක වෙන්නේ කොහොමද කියලා හිතන්නේ නැතුව ඒක ಗುಣ ආකාරය බැලීම පමණයි කළ යුත්තේ කියලා අහලා තිනා. ඒ සමගම තව අහලා තිනා ඒකට හේතුවක් දෙවීමක් අවශ්‍යයි කියලා. එමකට එහෙම වෙන්නේ කියලා ඒ සම්බන්ධව ඔබතුමියට යම් කිසි පදසක් හරි මොක්ෂරි කියන්න පුළුවන් තේරුම් ගන්න. තේරුම් ගන්න පුළුවන් කියන්නේ මුත්තේ සිටිය කියන්න පුළුවන් යම් කිසි දෙයක්. ඇත්තටම හිත සමාධිගත වුණාම ඒක මම හිතන්නේ දැනටම ඔබතුමාත් මේ කියන පොඩ්ඩක් ඉස්සර කරලා දෙන්න. මේ දේම වෙන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ධර්මතාවයන්ට සිදුවෙන්නේ ඉඳලා මොකද සිදුවෙන්නේ කියන එක දිහා බලන් ඉඳලා දැන් ඊට පස්සේ අර ඔබතුමා කිව්වා වගේ ඒක පසුවක සිතන විදර්ශනා වෙන්නේ හිතට මුලින්ම ඒ සිදුවෙන වෙලාවේ සිදුවීම වෙන්නේ නැහැ. ඇත්තටම සමහරක් වෙලාවට නියම දුරවලයක් නැති වෙනවා. අරම අසරණ තත්ත්වයකට යෝගාවචරය පත් වෙනවා කියන එක හොඳින්ම තේරුම් අරගෙන තියෙනවා අපේ භාවනා වැඩසටහන වල කියලා. ඒ මොකද මේ සමහරු ඇත්තටම සත්‍ය දැකලා මේක ඉච්චර වැදගත් නෑ කියලා ගුරුවරයෙක් කියන්නේ. මොකද විඥාණය කරන දේ තමයි අර කොණ්ඩේට දැන තමයි කතා කරන්නේ. විඥානේ හරි කැමති පොණ්ඩේ ගැන කතා කරන්නේ ඒක වක්‍ර හේපාටයි. ඒ විදිහේ ඒක මානුක කුතිය එහෙම කියන්න කැමති නිසා මේ ගැඹුරට ගිහිල්ලා මේ දැක පොදේ අත්‍යක පොදේ වස්නාට ගුරුන්ට කියන්නේ ඒක කාගවත් වරදක් නෙමෙයි. මොකද තීදී භාවනාව නෙමෙයි මේක භාවනාව ප්‍රතිපලයක් නෙමෙයි අද විචිකිච්ඡ විචිකිච්ඡාව තම තියෙන සාකල් ගුරුවරයා ඒක කියන්නේ දැන් නැතිවම දුකයි ඒකට හේතු එහෙම කොච්චර කාලයක් නැති ඉඳපු යෝගාවචරයේ ඉන්නාද කියන එක බාහාර වැඩසටහන් වල තේරෙනවා. ඒ නිසා ඇත්තටම මම කලින් දවසට සඳහන් කර දෙන්නේ නැවතම සඳහන් කරනවා. ඉස්සරහ යෝගාවචරයේ මේ විදිහට කියනවා එකට ගොඩාක් කාලයකට ඉස්සර මොකිනේ ප්‍රශ්නයක් වුණාද කියලා කියන්නේ දැන් මේ යෝගාවචරයට මුළු ශරීරයම අපි කියන්නේ වයිබ්‍රේෂන් එකක් වගේ එහෙම දැනෙනවා. එහෙම දැනෙනකොට මේ යෝගාවචරය මේක නිදියටමක් හරියට හරි ඉලෙක්ට්‍රිකල් එකක් වයිබ්‍රේෂන් එකක් මත ඇඟට දැනෙනවා. ඉතින් දැන් නැති තමයි ඒක මෝඩකම නෙමෙයි මේ දෙක. කොහොම මෙතන ලොකු ආහාරයක වැඩිකමද බුදුතුමා කියනවා මේක සමහරක් වෙලාවට අභියෝගයක් වෙන්න පුළුවන්. මේ වෙන දැනීම ඇති වෙනකොට තමයි මේ ගුරුවරයා එක්ක ඒ සම්බන්ධ කතා කරේ නැත්නම් ඒ යෝගාචරයේ අසරණ තත්ත්වයකට පත් වෙනවා. මට ලෙඩක් කියලා. මගේ මනසට තියෙනවා ඒක ලෙඩ. ඉතින් මේ හැම දොස්තරලාට ගියාම මේ දොස්තර මාත්‍රි මොළස්ලොස් පිටේ ලෙඩවල නම්වට සම්බන්ධ කරලා ඉන්නේ මේ කියලා ඉතින් බෙහෙත් දීලා අමාරුවට එහෙම නැත්නම් මේක ඒ සියෝග අවස්ථාවේ සිදු වෙන අත්දැකීම් ප්‍රශ්නයක් කියලා වෙන ජීවයන්ට පාවිච්චිලා ඒක කොහොමද කියලා අවසානයේ දොස්තර මහත්තයා කියන මේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒ සියෝග අවස්ථාවේ අතර නැහැ නේද දොස්තර මහත්තයා කියන කල්ලා ගැන කියන්නේ. නමුත් අවුරුදු ගානකට පස්සේ තමයි ගුරුවරයා ඇවිත් ඒක මොකක්ද හේතුව කියලා කිව්වේ කොහොමද? ගුරුවරයා තේරුම් ගන්නවා දෙනවා සත්‍ය දකින්න කියලා කියන්නේ මේ වචන නෙමෙයි. මේක සමාහිත සිතකින් දැනගන්න ස්වභාවය ඒ එක විදියක් විතරයි. ධාතු ස්වභාවය ඒ කියන්නේ එහෙම කියනවා නම් හදවත පැහැදිලි කරලා දුන්නා. මේ විශ්ව සත්‍ය කියන්නේ. ඒකත් මේ විශ්ව සත්‍ය කියන එක අපි මොනතරම් පොත් කියවල තිබුණා. ඒ ගැන අපි මොනතරම් දේශනා අහලා තිබුණා. යම් කිසි කෙනෙකුට මේ තත්ත්වය අත්දැක නැත්තම් ඉතින් කතාව ඉවර කරන්න යනවා. දැන් එහෙම ඒ කාලයකට ඉස්සෙල්ලා යන විශ්වවිද්‍යාලවලට ඉන්නවා සමහර හේතරේ බාරවට ආවම මේ පළවෙනි දවස් දෙක තුන කාලයක් මත ඒ තත්ත්වය වැඩි වෙනවා. දැන් මෙහෙම වැඩි වෙලා ඇත්තටම මේ සීතලයි දැන් සීතලට වැඩි කරන තවම දුරවැයට මේ දෙවැනි තත්ත්වයක් තමයි කියලා නෑ. එතකොට උන්වහන්සේ කියනවා මෙහෙම මේ දේවල් ඇත්තටම මම තාම ගෞරවයෙන් කරනායි ඉන්නේ මොනවද අතිගත කරලා නම් මේ විදිහට ප්‍රචාර කරන්න පුළුවන් මොකද ඒක පුදුම නෑ කියලා හිතෙනවා. අපි තේරුම් ගැනීම සඳහාම පමණයි දැනගත්ත දෙයක් විදිහට විස්තර කරන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා දැන් උන්වහන්සේ ඉතින් හරි බොහොම සරලව කියන්නේ ඉතින් තව මොනවද කරන්නේ? තව මොනවද කරන්නේ? ඉතින් යෝගාවචරයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේක ජෝන් සිතුවනේ සමරස්නට අභියෝගයක් වෙන්න පුළුවන්ක. එහෙමයි සාමාන්‍යයෙන්. දැන් මේක තමයි ඒක නිකන් අලංකාරයක් කරක් වගේ තමාව නැගිටවන්නේ මේ දේ. අර මේ ශක්තිය තමයි දැනෙන්න ගන්න. ඒකට කියනවා ඒක තමයි නැගිටවන බව යෝගාවචරය කියනවා. ඒකට උනා කියනවා. ඉතින් මොකටද මේ දාගන්නේ? තව මොනවද කියන්නේ? ඔය වචනේ තමයි මාසේ ඒකට පිළිතුරු දෙන්නේ. ඊළඟට නැවත යෝගාවචරය ඇහුණා. සමහරවිට හොඳයි මෙහෙම පැත්තක් අපිට දැනෙලා තියෙනවා සමහර අය නිශ්ශබ්දතාවය ඒ කියන්නේ ඉතාම නිශ්ශබ්ද තැනකට පත්වෙච්ච බව කියනවා. මේ එකම ක්‍රමය නෙමෙයි ඇත්තටම මේ අවබෝධ වෙන ඒකක ක්‍රම තියෙනවා නේද අපිට කතාවට යනවාද කියලා තියෙනවා මේ ධාතු වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් අපිට සංස්පන්න වශයෙන් දකින්න කියලා කොයි ක්‍රමයෙන් දැක්කත් එකම දේ තමයි අවසානයේ සිදුවෙන්නේ. එතකොට උන්නාන්සේ මෙහෙවරම උන්නාන්සේ කිව්වා සත්‍ය පැහැවෙයි කොහොමදනේ සානක හොඳයි දැන් මොකක්ද ඉතින් ඊට පස්සේ මේක උන්නාන්සේ එතකොට කිව්වා සරණ වේද කිව්වේ විඥානයේක විශේෂත්වය තමයි එකතු වෙන්න එකරේ කියන ඊළඟට තවත් පැත්තේ කියන්නේ මේකේ සම්මත ප්‍රයෝජනෙට ගත හැකි කියන එකක් ඔබවන්නේ කියන මොකද ඒ කියන්නේ. ඒකත් ඒකේ තියෙන වෙනම ගන්න බය නැහැ. පැත්තේ ඒ කියන්නේ ඔය වෙන තත්ත්වයක් කියනකොට අපිට තේරෙනවා මේ අවිද්‍යාව නැති වුණා. නැවතකම නැති වුණාම එතන තමයි දැක්ක වෙන්නේ කියන එක. ඒ දැක්වීමත් එක්ක පුළුවන් වෙනවනේ දැක්කටම කියන්නේ අර හටගුණේ අපේ ගෞරව සාහිත්‍ය පොතක තියෙන වෙන මේ වගේ. ඒන් පස්සේ මොකද සිදුවෙන්නේ කියන එක අපිට කමද මේ හිතුවේ සංස්කෘතික කියනවා වැඩි ශාස්ත්‍රයක් බලන්න යන තාත්තකේ ළමයි පුතෙක්ට ඒ තාත්ත දන්නවා මේක සිද්ධ වෙනවාද කියලා. එයත් බලනින් එයත් සතුට වෙනවා. අර ළමයා විඳින සතුට නෙමෙයි. එයා ඇත්ත දැකලා සතුට වෙනවා. ඒ වගේම ඇත්ත නොතවම නොදැක්ක නිසා ළමයා සතුට වෙන හැටි එයාට පේනවා. අන්න එවැනි තත්ත්වයකට තමයි මේ මනසපත් වෙන්නේ කියන එක මාසේ දේශනා උපමා හරි මාසේ අනිත්‍යයන් සිතිගෙන හලැති ඒ වගේ තත්ත්වයක් ගැන සමාජික කියනවා. ඇත්ත දැක්කට පස්සේ එතන මෙහාට සතුට වෙනවා. ඉතින් ඒ ඇත්ත දැකීමෙන් සතුට. නමුත් අර ළමය සතුට වෙන හැටි අපි දන්නවා. ඒ ළමය දිහා බලන් ඉන්නකොට ඒ ළමයාගේ මට්ටමින් ඒ සතුටක් තේරෙනවා. මෙතන ඒකම වෙන්නේ තියෙන සංස්කෘතියේ ඕනම ප්‍රශ්නයක් ගන්න ඒ ප්‍රශ්නෙට පිළිතුරු තියෙනවා. කියන කිව්වේ එතන වෙන්න ඕන කියන එක තමයි. මොකද සංස්කෘතිය වලින් මමද තමයි මලා තියෙනවා. ඉන් පහලට සිද්ධ වෙන හැම දෙයක්ම අර ළමයි එක එක මට්ටමේ ළමයි එක දැකලා කපු තියෙන හිත නැගිටාසිනේ දැකලා ඒ වගේ පොඩි ළමයි ඉතරක් නෙවෙයි සාමාන්‍ය වැඩි මහන්සිය ඉත පැහැදිලි හිඳා මේ බල නැහැටි ඒ වගේ පේරන් කෙනෙක් දැක්කොත් ලොකු අනුකම්පාවක් දුකක් වගේ ඇති වෙනවා ඇති ඒක වෙන්නේ නැතුනා සිටින්නේ වෙන මෙවැනි තත්ත්වයක් තමයි සිදු වෙන්නේ. මොකද අපේ හස්ත දැකීම නිසා කියලා තේරුම් ගන්න. එවන්තර විද්‍යාඥයෝ එතන විඥානයේ විශ්ව ශක්තියට එකතු වෙන දෙන්න කියලා කිව්වේ මොකක්ද අදහස් කරන්නේ? ඒ කියන්නේ විඥානයේ මායාකාරී ස්වභාවය තේරුම් ගන්න කියන එකද? මම හිතන්නේ ඒක තමයි සියලු වාස්තුවේ මේ විඥානයේ කරන අධිය. මේ හැමදේක්ම මේ මවල පෙන්වන ගතිය. ඒකේ අපේ සසස් වෙන දුක මේක සකස් වෙන දෙයක් කියන බව දැක්කහම අපි විඥානයේ විසින් විඥානය ඇල්ලුව වෙනවා කියන එක තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ. අපේ විඥානය අනිදස්සන විඥානය කියලා අපි කියන්නේ. එතකොට අර සාමාන්‍යයෙන් කියනවනේ මේ දියමන්තයක් කපන්න දියමන්තයක් ඕනේ කියලා. වෙන දෙයකින් කපන්න බැහැ ඒක. ඒ වගේම මේ විඥානය අල්ලන්න ඕනේ විඥානය දැන් කිසි විදියකට ඒ කියන්නේ සිවිල් ඉන්නේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. විඥානය විසින්ම අවබෝධ කරගහම ඒ නිසා මේ සකස් වීම දැකලා මේක විඥානයත් සකස් වීමක් නෙවෙයි කියන තත්ත්වයෙන් එතනින් හට මෝඩකම නැති වෙන වෙනම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි ඒවත් කිව්වේ. දැන් අපි ගාස් වෙනවට භාවනා වැඩසටහනකට යන්නේ යමක් කෙනෙක් තනතුරක් බවට පත් වෙලා එළියට එන්නේ ඒකට මට මේ දේවල් වෙන්න ඕන නම් සෝවා වෙන්න ඕනක නාගාමි වෙන්න ඕන. ඒ යන්නේ මමත් එක්කනේ. නමුත් මේ මම කියන එක අනිත් පැත්තට අපි දැනුත් මම කියන්නේ මානෙින් දෙන්නෙත් බැලුවක් නම් සමස්තේ හුලන් යන එක තමයි සෝවාන් වෙනවා, සසදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරහත් ප්‍රතිපදේ කියන්නේ. අයහත් මාතේ තේරෙන්නේ ඇත්තටම මම නිකන් හිතලා දැනුවා මට තේරෙන්නේ නෑ කුලංගිය බැලුමක් වගේ කියලා. නැතුව ලබාගත් දෙයකට වැඩිය මෝඩකම නැති වෙලා මෝඩකම ඉන්නේ මාන්නෙන්නේ තිරල සිඹගනේ සමස්තයක් හදාගෙන ඒ දේ ටිකින් ටික ඉවත් වෙලා විශ්ව ශක්තිය බවට සමාව පරිවර්තනය වෙනකොට ඒ නිහාට දකින්න දෙයක් තියෙනවද කියන එක තමයි උන්වහන්සේගේ දේශනාවලින් තේරුම් ගත්ත දේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් උන්වහන්සේගේ වචන වලින් මේ සියල්ල තේරුම් ගන්න නම් දැන් ඒක දාලා තියෙනවා මේ dansara.org එකේ පල්ලේක සූත්‍රය. සයලෙක් මිනසෝට ලුවේසේ වල තිබුණු රිට්‍රීට් එකේ සල්ලේක සූත්‍රයේ ඔක්කොම කියන්නේ දේශනාවල් සහ ප්‍රශ්නෝත්තර වැඩසටහන් පිළිවෙලට ඒ ටික ඔක්කොම හැවුව සියල්ලම ඒක සඳහා වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා කල්‍යාණමත් දෙක ප්‍රයෝජනවත් වෙයි. මාතේ සටහන් මේ දේවල් අහලා තේරුම් ගන්න. ඒකත් කරන කරන ගොන්තින් මහත්මයා මේ මොකක්ද වෙබ්සයිට් එක කිව්වද? dansal.com යා dansal.com කියන්නේ නෙවෙයිල සිංහල දේශනා කියන එක චෙක් කරන්න. හරි. ඊපස්සේ ස්වාමීන් වහන්සේ නමෙන් එනවා. ඒකේ මුලදී දෙනම ධම්ම කියලා තන. ආ හරි හරි. හරි පිටිදේ කියනවා. සම්ලයිට් සොෆ්ට්වෙයාර්. ආවන් පොතවල සෙට් එක. ජූනි මාසේ දරුවත් මාත් එපතුම සම්බන්ධලා ඉන්නවද? හොඳයි එහෙනම් තව කාට හරි යමක් ඉදිරි කරගන්න කියනවා නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ වගේ නේද? එහෙනම් අප්පන් කරනවා අද ස්වාමීන් වහන්සේ නැති දවසට ඉතාමත් විශාල ධර්ම කරුණු ප්‍රමාණයක් අපිට සම්පූර්ණ සුභාජ ප්‍රශ්නාත්මකින් අපි සාවර සිද්ධත් වෙනෙමු. හැම කල්යාණ මිත්‍ර මිත්‍රියක් වෙනෙමු. ඔබතුමේ තාලන් සත්මාන පුණ්‍යානුමෝදනා කරනවා. මම අපි අද දවසේ ඒ සාකච්ඡාව මේ යෙරෙන් නිමා කරමු කියලා යෝජනා කරනවා. හෙට දවසේ සුපුරුදු වේලාවට කියන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3:30ට අපි බලාපොරොත්තු වෙනවා පුංචි පාද වැඩමුළු දිනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන අද ඉන්දියාවේ අපි කතා කරගත්තේ එක අදට නිමිතව තිබුණු අභිධර්ම දේශනාවට සමන්දීමට හිත අවස්ථාව අපිට ලැබෙයි කියලා අපි හිතනවා. එහෙනම් හැම දිනාටම සේරවත් කරනයි කර්මහත්මයට, උදාන්ත මහත්මයට, දරොත් මහත්මයට බෝම්පි. කර්මහත්මයට.